නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා ධමථාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමථාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති ගෞරවනීය ස්වාමින් වහන්සේලගේ අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි සම්බුදවරුන් විහාරස්ථානයේහි 2018 වර්ෂයේහි වෙසක් පොන් පොහෝ දින සිල් වැඩසටහනෙහි සවස සිදු කෙරෙන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවයි මේ පැවැත්වෙන්නේ. ඉතින් පින්නතුනි ධර්ම දේශනාවකදී අපි පුලුවන් තරම් අවධානයෙන් බණ අහන්නට ඕන. හොඳට සිහියෙන් නොනින් ඉන්නට ඕන. එහෙම හිටියොත් ධර්ම ශ්‍රවණයම විමුක්තායතනයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ විමුක්තියට පත්වන ස්ථාන පහක් ගැන දේශනා කළා. විමුක්තායතන කියලා. එකක් තමයි ධර්ම ශ්‍රවණයේ විමුක්තායතනයක්. බණ අහගෙන ඉන්නකොටම තමන්ගේ හිතේ රාගාදී කෙලෙස් දුර වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම වගේම ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනයක්. ඇතැම් විට දේශකයන් වහන්සේලා ධර්ම දේශනා කරමින් ඉදිරියේ මඟඵල ලබලා තියෙනවා. හොඳට ධර්ම කරුණු මෙනෙහි කරමින් ධර්මයේ තුලමිදගෙන ධර්ම දේශනා කරනකොට ධර්ම දේශකයන් වහන්සේලා නිවන් දැකලා තියෙනවා. සමහර විට පෘථග්ජන කෙනෙක් ධර්මාසනාරූඪ වෙන්නේ බැහැල යන සෝවාන කෙනෙක් විදියට. සමහර විට අනාගාමී කෙනෙක් ධර්මාසනාරූඪ වෙන්නේ බැහැල යන රහතන් වහන්සේ කෙනෙක් විදියට. එහෙම වෙච්ච අවස්ථා ගැන සඳහන් වෙනවා. එනිසා පින්නතනි ධර්ම දේශනයක් විමුක්තායතනයක් ධර්ම සත්‍යයයනිය දැන් මේ පින්නතුන් කලින් ධම්මචක්ක සූත්‍රය සත්‍යයනා කළානේ අන්න ඒකත් විමුක්තායතනයක් හොඳට අර්ථය මෙනෙහි කරමින් ධර්මයේ මෙනෙහි කරමින් ඒක කරනවා නම් ඒකත් විමුක්තියට පත්වන ස්ථානයක් ධර්ම සම්මන්ත්‍රණය ධර්ම සාකච්ඡාව ධර්මෙ නිතර මෙනෙහි කරනවා නම් ඒක අනිත්‍යයත් එක්ක සාකච්ඡා කරනවා නම් ඒකත් විමුක්තියට පත්වන ස්ථානයක් භාවනාවත් විමුක්තායතනයක්. එනිසා පින්නතුනි මේ හැම අවස්ථාවකදීම අපේ හිතේ සිදුවෙන්නට උන කරුණු දෙකයි ඒ තමයි සතිය සහ සම්පජඤ්ඤය කියන කරුණු දෙක දිනුවෙන්නට ඕන. ධර්මේ නැති නාමෙන් අපි මොනවා කළත් අවසානයේ අපේ වෙන්න ඕන මොකද්ද? අවසානයේ වෙන්න ඕන තමන්ගේ සිහිය දිනුවෙන්න ඕන නුවණ දිනුවෙන්න ඕන. මේක තමයි බෞද්ධ ආකල්පය. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාවම ධර්ම ශ්‍රවණයම අපට විමුක්තායතනයක් කරගන්න ඔබ උනන්දු වෙන්නට ඕන. ඇයි අපි එහෙම කළ යුත්තේ? අද අප සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ඉතාම වැදගත් ත්‍රිවිධ මංගල්‍යයන් අවස්ථා තුනක් ගැන. උන්වහන්සේගේ ඉපදීම, සම්බුද්ධත්වයේ පරිනිර්වාණය කිරීමේ කරුණ තුන. පින්වතුනි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අතිශය දීර්ඝ කාලයක් කරපු සුවිශාල පරිත්‍යාගයක කැපවීමට ප්‍රතිඵලයක්. මේ අපි අහන හැම දහම් පදයකම පින්නතුනි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කරපු පරිත්‍යාගය. ඒක සාමාන්‍ය පරිත්‍යාගයක් නෙවෙයි. උන්වහන්සේගේ ලේයින්, සමින්, හිස්වලින් ජීවිතයෙන් කරපු පරිත්‍යාගවල ප්‍රතිඵලයක් මේ අපි ගන්න පින්නතුනි. බණ පදයක් අහන හැම මොහොතකම, සූත්‍රයක් කියවන හැම මොහොතකම ඔබට ගෞරවයක් බුදුහාමර ගැන ශ්‍රද්ධාවක් ඇති වෙන්නට ඕනේ. මේ නිකන් දේවල් නෙවෙයි. මේ කවුරුද 7-8000ක 10000ක ජීවිත කාලයක ප්‍රතිඵලයක් නෙවෙයි මේක. සාරාංශික කල්පලක්ෂයක් ඇස් ඉස් මස්ලේ දන් දීලා කරපු පරිත්‍යාගයක ප්‍රතිඵලයි අපි මේ භුක්ති විඳින්නේ කියන හැඟීම ඇති කරගන්නට ඕන පිනතුනි. ඒක ඔබේ හිතේ ගැඹුරම තැනින් සනිටුහන් කරගන්නට ඕන. ස්වාමින් වහන්සේ කෙනෙක් දකින හැම මොහොතකම, කහ සිවුරක් දකින හැම මොහොතකම ඔබට සිහි වෙන්නට ඕන මේ 2500 වසරක ස්වාමීන් වහන්සේලා කරපු කැපවීම පරිත්‍යාගය. ඔබ චෛත්‍යයක් දකිනකොට බෝධින් වහන්සේ දේශ දකින විට විහාරස්ථානයක් දකින විට ධර්මයේ නාමයෙන් කුමන හෝ දෙයක් දකිනකොට ඔබට ශනිකව හැඟෙන්නට ඕන මේ කිසිම දෙයක් නිකන් ලැබෙච්ච දේවල් නෙවෙයි. මේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ අතිශය දීර්ඝ කාලයක කරපු මහන්සියක කැපවීමක ප්‍රතිඵලයක් කියන හැඟීම ඔබට ඇති වෙන්නට ඕන පිනතුනි. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි මේ ධර්ම මාර්ගය ඉදිරියට වීරියෙන් යන්නට උනන්දු වෙන්නේ. විශේෂයෙන්ම පිනතුනි, වෙසක් දිනයක් වැනි අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සවැ සද්ධර්මයේ මොකද්ද කියන හැඟීම අපට අනිවාර්යයෙන්ම ඇති වෙන්නට ඕන. ඒ වගේම මේ හැඟීම ඇතිවීමත් එක්කම මේ ධර්ම මාර්ගය තුල අපේ ජීවිතය ඉක්මනට ඉදිරියට යන්න ඕන කියන හැඟීමකුත් ඇති වෙන්නට ඕන. ඒක එකතකින් බුදුරජාණන් වහන්සේ කරපු කැපවීමට අපි කරන කෘතවේදීත්වය. අනිත් අතින් මේ ලෝකේ අපට ජීවිත දානය කරපු අපේ අම්මා තාත්තට කරන ගෞරවය. අනිත් පැත්තෙන් පින්නතුනි අපි මේ ඉන්නේ අපේ මේ ආත්මභාව යම තාත්තේ විතරක් නෙවෙයි. කල්ප ගානක අම්මල තාත්තලා අපේ හිස අත ගාලා අපට කරුණාවෙන් මෛත්‍රියෙන් අවවාද දීලා අපි සුචරිත මාර්ගයට යොමු කරලා ඒ අපි වඩාගෙන ආපු සදහාමගේ ප්‍රතිඵල විදියටයි අපට මේ වාසනාවන්ත මනුසාත්ම භාවයක් අද මේ ලැබුණේ. ඒ අම්මල තාත්තල මේ ආත්මේ අම්මා තාත්තේ විතරක් නෙවෙයි. ආත්ම භවසිය ගානක ඇතැම් විට කල්ප ගානක අතීත අම්මල තාත්තල අපි දිහා බලාගෙන ඉන්න පින්නතුනි. ධර්මයේ ඊටාම පැහැදිලිව සඳහන් වෙනවා. ඇතැම් විට දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්න අපේ අතීත අම්මල තාත්තල තාම අපි දරුවෝ දෙස බලනවා වගේ අපි දිහා බලාගෙන ඉන්නවා. අපි සිල්වත් වෙනකොට අපි බණ දහම් රකින්නකොට ඒ අම්මල තාත්තල අපි ගැන සතුටු වෙනවා. අනිත් පැත්තෙන් අපේ ජීවිතලින් අඩුපාඩු වෙනකොට ඒ දුක් වෙනවා. අනේ මගේ දරුවා තව ටික කලකින් අපාගත වෙන දරුවෝ නේද මේ කියලා. එනිසා පින්නතුනේ අපට ලොකු වගකීමක් තියෙනවා මේ දහම් තුල ඉදිරියට යන්නට. අනිත් පැත්තෙන් අපේ දරුවන් අපි දිහා හොඳට බලාගෙන ඉන්නේ. අම්මා තාත්තා කොහොමද හැසිරෙන්නේ කියලා දරුවෝ හොඳට බලාගෙන ඉන්නේ. ඒ දරුවන්ට ආදර්ශයක් වෙන අපි නිතරම ක්‍රියාත්මක වෙන්නට ඕන. අනිත් පැත්තෙන් උපතින් අබෞද්ධය මේ වගේ වැඩසටහන් වලදී විහාරස්ථාන වලට එනවා. ඇවිල්ලා බලනවා අපි දිහා පින්නතුනේ හොඳට අපි හැසිරෙන විදිය. ඇතැම් විට සතිපතා භාවනා පන්තියට ඇවිල්ලා හොඳට නිහඬ භාවය ගරු කරලා හොඳ සංවර වෙන හාමුදුරු පුරුදු කරපු උපතින් අබෞද්ධ සමහර අය පොහේ වැඩසටහන වලට එනවා බලන්න. ඇතැම් විට ඇවිල්ලා බලනකොට මෙහි මහා ගාල ගෝටියක් වගේ. ඇතැම් විට සංවරේ නේ අර හාමුදුරු දරපු උත්සාහයේ සංවරේ මෙතෙන්දි පේන්නේ අපේ. එහේ ඊට පස්සේ කල්පනා කරලා බලනවා මෙච්චර මේ හැසිරෙන අයගේ වෙනසක් නැහැ නේද කියලා බලනවා මේ කට්ටිය. ඒ සාපේන දෙන්නේ මම පරිස්සම් වෙන්න ඕනේ. ඒ අය ඇතැම් විට අපි කිව්ව සුදෙන් ඇඳන් එන්න කියලා. ඒ අය අහන කොහොමද ඇඳගෙන එන්නේ කියලා. පොයර අපි කියන මෙහෙම සුදෙන් ඇඳන් එන්න කියලා. ඇතැම් විට සුදු ඇඳුනොත් ඇඳගෙන මේස් දෙකේ ඉඳන් ඔක්කොම ඇතැම් විට සෙරපු දෙක සුදු පාටින්ම ගන්න මේ කට්ටිය. එහෙම අරගෙන එනවා මේ සිල් ගන්න වැඩසටහන දවස බලන්නේ. ඇතැම් විට එනකොට අපි ඇතැම් විට නිතරම බෞද්ධය කියන නාමයෙන් පෙනී සිටින අපි අයගේ ළඟ ඒ බාහිර සංවරයත් ඇතැම් විට නැහැ. ඇතැම් විට චර්යාමේ වෙනසක් අපේ නැහැ ඇතැම් විට. පිනොතුනි මෙන්න මේ ගැන වාසැලකිලිමත් වෙන්න. විශේෂයෙන් පොහේ වැඩසටහනකදී උපරිම ලෙස තමන්ගේ මේ සංවරය අපි රැක ගන්නට ඕන. ඒක අපේ වෙනුවෙන් විතරක් නෙවෙයි. ඒක පිනොතුනි බොහෝ දෙනෙක් වෙනුවෙන් කරන පරිත්‍යාගයක් ඒක. ඒකෙන් කියන්නේ මේ සතුරු නොවි කතා නොකර ඉන්න හැම කියලා නෙමෙයි මේ කියන්නේ. ඒව කරන්න. හැබැයි නිතරම තමන් මේ රකින සීලය කොහේ වැදගත්කම මේ හැමදේම ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්නට ඕන. විශේෂයෙන්ම අපේ දරුවන්ට ආශිර්වාදයක් ආදර්ශයක් වෙන්නට. විශේෂයෙන්ම අපි බුදුරජාණන් වහන්සේට කරන කෘතඥතාවය තමයි ඒක. ඉතින් පින්වත්නි මේ කරුණ අපි සඳහන් කරද්දී අපි මේ ධර්ම දේශනාව ආරම්භයේ පටන්ම ටිකෙන් ටික අපි ගැඹුරට යනවා. ඔබ හුඟා සැලකිල්ලෙන් ඉන්න ඔබට ඇතැම් විට මුලද කාරණා හුඟා සරලයි කියලා හිතෙයි. හැබැයි සරලයි කියලා හිතලා නිඳ ගියොතින් අන්තිම හරියට ඔබට තේරුම් ගන්න බැරි වෙයි ඇතැම් විට. ඒ නිසා හැම ධර්ම කාරණයක්ම එකිනෙකට සම්බන්ධයි මේ වැලක් වගේ හුඟා අවධානයෙන් ඉන්නට ඕන. ඔබ අතීතයේ මහත් වූ පිනක ආනිසංසයක් තමයි මේ භුක්ති විඳින්නේ. ඔබට හිතේ ඇතැම් විට ඔබ හුඟා පින් කළ මනුසත්ත්වයක් ලැබුවා කියලා. ඒක හරි. ඇතැම් විට ඔබට හිතේ ඔබ හුඟා පින් කළ පින්වන්ත දරුවෙක් ලැබුණා කියලා. ඒකත් හරි. ඇතැම් විට හිතේ ඔබ හුඟා පින්කම් කරලා තියෙතියම හොඳ අධ්‍යාපනයක් ලැබලා හුඟා ධනෙ ලැබලා තියෙ කියලා. ඒකත් ඇත්ත. නමුත් පින්තුන මේ සියල්ලට වඩා ඔබේ අතීතයේ ලැබපු පින් ආනිසංසය තමයි දැන් මේ ඔබ භුක්ති විඳින්නේ. මොකක්ද ඒ පින? ඒ තමයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙන අවස්ථාව. ඇතැම් විට මේ අවස්ථාවේ මේ වටා පිටා වැහෙන තෙක් මානි සමහර අය ඉන්නවා. නමුත් ඒකට මේ පින නැහැ මෙතෙන්ට ඇවිල්ලා මේ සද්ධර්මය ලබා ගන්න. එනිසා ඔබ අතීතයේ මහත් වූ පිනක් කරලා තමයි මෙතෙන්ට අද ඔබ මේ ඇවිල්ලා ඔබ ඇවිල්ලා ඉනකොට නිකන් නෙවෙයි. දැන් ස්වාමීන් වහන්සේලා දවස් ගාණක් මේ ටිකේ මහන්සි වෙලා සුද්ධ පවිත්‍ර කරලා මේ කිසිම තැනක දූවිලි පොඩක්වත් ඔබට නොපෑගෙන විදියට මේ සායනාන්දර සුද්ධ පවිත්‍ර හිටන් කළා තියෙන්නේ. ඒ දේ හිටන් මේ කළා තියෙන්නේ. එනිසා මේ සියල්ලක්ම ලැබෙන අවස්ථාවේදී ඔබේ ළඟත් ලක්ෂණ ටිකක් තියෙන්නට ඕන. අතීතයේ පින විතරක්මදී. ඒ අතීතයේ පින ඔක්කොම ලැබලින අවස්ථාවේදී මේ මොහොතේ ඔබේ ළඟ ලක්ෂණ ටිකක් තියෙනවා. මොනවද ඒ ලක්ෂණ? ඒ ලක්ෂණ තමයි එකක් තමයි සුවච භාවය කියන එක. මේ සුවච කියන එක කරණීයමෙත සූත්‍රයේ දැක්වෙනවා සක්කෝ උජෝජ සූජෝජ කියලා. සූජෝජ කියන එක බොහෝ දෙනෙක් කියන්නේ කීකරුකම කියලා. නමුත් වෙනතෙන සාමාන්‍ය කීකරුකම විතරක් නෙවෙයි. සුවච භාවය කියන්නේ සක්‍රීය සාන්දීම කියන එක, සාවධාන වැහුම්කන් දීම. යමක් කියනකොට අවධානයෙන් ඒක අහන්නට පුළුවන් මානසිකත්වය. මේක බොහෝ දෙනෙකුට නැහැ වෙනතෙන. ඔබ හැමදෙනාටම මේ ලක්ෂණය තියෙන මේක ලොකු ගුණයක්. ඇතැමිට මෙතනින් හුඟා කඩ්‍යම් සූසුකම් තියෙන පින්නතුන් වෙන්න පුළුවන්. ජීවිතේ හුඟා කඩ්‍යම් තියෙන අය වෙන්න පුළුවන්. ඉහළ විශ්වවිද්‍යාලවල ගිහිපු ඇත්තෝ වෙන්න පුළුවන්. හුඟා ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. නමුත් සද්ධර්මයේ ළඟදී මේ ධර්මය අහන්න ඕන කියන අනතිමානී ගුණය ඔබේ ළඟ තියෙනවා. මෙන්න මේ ගුණය තියෙනවා නම් පින්නතුනි ඔබට ධර්ම මාර්ගයේ ඕනෑම දුරක් යන්නට පුළුවන්. ආනන්තරිය පාප කර්ම සිදු නොවේ තියෙනවා නම් ඔබට ධර්ම මාර්ගයේ සෑහෙන දුරක් යන්න පුළුවන්. මෙන්න මේ සුවච භාවය කියන ගුණය ඔබේ ළඟ තියෙනවා නම් ඔබ හැම දෙනාගේම ළඟ හොඳ ගුණය තියෙනවා. මෙන්න මේ සුවච භාවය කියන ගුණය විතරක් මදි පිනතුනි. ඒත් එක්කම අවංක භාවය කියන ගුණය තමන්ගේ ළඟ තියෙනට ඕන. අවංක වෙන්නට ඕන. අවංක භාවය කියන්නේ මොකද්ද? මේ තමන් ධර්මයේ නාමයෙන් කරන දේවල් වලින් මගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා නිතර නිතර තමන් ගැන දහම් කැඩපතක් වගේ නිතරම බලන්න. මේක නෙ හැම දෙයකින්ම. සාමාන්‍ය දෙයකින් නෙවෙයි. තමන්ගේ හැසිරීමෙන්, ගමන් බිමන් වලින්, ඇඳුමක් අඳින එකෙන්, කොණ්ඩේ පීරන එකෙන්, මුහුණ ලස්සන කරන එකෙන් මේ හැම දෙයකින්ම තමන් බලන්න. තමන් කන කෑමෙන් වුණත් බලන්න. මේකෙන් තමන්ගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න වැඩි වෙනවද අඩු වෙනවද? තමන් පාවිච්චි කරන වාහනයෙන් ඉඳන් බලන්න. පාවිච්චි කරන වාහනේ මොනක්? සමහර ඇත්තන් වාහනයක් ගන්නේ ඇතමිට පන්සලට යන්න හොඳ පාටකින් හිතාගෙන. පන්සලට ගැලපෙන සුදු ඇඳුමක් ගන්න වගේ වාහනය ගැන හිතනවා පන්සලට යන හොඳ වාහනයක් හොඳයි. තා වැඩිපුර පිරිසක් ඒ කරගෙන මට පන්සලට යන්න පුළුවන් වාහනයක් ගන්න ඕන කියන හැඟීමෙන් වාහන ගන්න පින්නතුන් ඉන්නවා පින්නතුන්. බලන්න මේ හැම දෙයක්ම තමන්ගේ පින පැත්තට යොමු කරගන්න හැටි. ඉතින් මේක තමයි අපේ තියෙන ඕන ලක්ෂණය. අනිත් පැත්තෙන් පින්නතුනි බුද්ධිමත් භාවය කියන එක තියෙනට ඕන. අපේ ළඟ සෝච භාවය, අවංක භාවය කියන මේ දෙකම අර්ථවත් ගන්න හොඳට තියුණු නෝනක් තියෙනට ඕන. මොකද්ද තියුණු නෝන කියලා කියන්නේ? ධර්ම දේශනා කරද්දී ධර්මයේ තියෙන අනිත් දහම් වලින් වෙනස් ඒ ධර්ම දේශනාවේදී කියන කරුණු ගැන හොඳ අවධානයක් තියෙනට ඕන. ධර්මයේ සඳහන් වෙනවා සම්මාදිට්ඨිය ඇති වෙන කරුණු දෙකක් ගැන. එකක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම. නිකං ධර්මයේ නෙවෙයි විශේෂ පදයක් තියෙනවා සත්‍යානුසන්දී කියලා පදයක්. සත්‍යයක් එක්ක ගැලපෙන චතුරාර්ය සත්‍ය මිශ්‍රිත වූ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. දැන් සමහර ඇත්තන් හොඳ බණක් කිව්වා කියලා යනවා. ඇතැම් විට සමන්ට ලැබෙච්ච දෙයක් නෑ. ඇතැම් විට හොඳට විහිළු කතාවක්, hina yana කතාවක් වගේ කිව්වොත් තමයි හොඳ බණක් කියලා කියන්නේ. නමස් පින්නතුනේ එකේ නෙවෙයි බණේ සාරතකත්වය බලන්නේ. කෙතෙක් දුරට චතුරාර්ය සත්‍යය ඒ ධහම තුළ විස්තර වුණාද කියන කාරණේ. දුක මොකද්ද? දුක සත්‍ය මොකද්ද කියන පැහැදිලි වෙනසේ ධර්ම දේශනාවෙන් හඳුනා ගන්නට ඕන. එහෙම හඳුනා ගැනීමට තමන් බුද්ධිමත් වෙන්නට ඕන. මේ අතංගවා බුද්ධිමත් අයංගවා ඉගෙන ගත්තු අය ධර්මයේ ළඟදී තියෙන දක්ෂතාවය තියෙන්නට ඕන. හැබැයි අපේ බොහෝ දෙනා තියෙන ලක්ෂණය තමයි අපි අනිත් හැම තැනදීම දක්ෂයි. කොලෙජ් එකට ගියත් දක්ෂයි, විශ්වවිද්‍යාලෙ ගියත් දක්ෂයි, රැකියාවට ගියත් දක්ෂයි, හැම තැනදීම දක්ෂයි. හැබැයි ධර්මයේ ළඟට ආවම කියන්නේ මොකද්ද? අනිවාර්ය සරල මොකක් හරි කිව්වම ඇති කියලා කියන්නේ. එච්චර ගැඹුරු වේවෝනේ සරල වේ දිනදාට මොන හරි ඕන කරන කන්න බොන හැටි, ළමයි ටික හදාගන්න හැටි දේවල් කිව්වම ඇති කියලා කියන්නේ. තේන තුනේ එහෙම කියන අපට අයිතියක් නැහැ. ධර්මයේ ළඟදී ධර්මයේ තියෙන ඉතාම ගැඹුරුම වටිනාම දේ ලස්සනට කියන්න කියලා ආරාධනා කරනවා. ඇයි පින දින අපි එහෙම කළ යුත්තේ? මේ අවස්ථාවකට මගේ හැරුණොත් පින තුනේ ආයි කල්ප ගානකට මේ සද්ධර්ම අපට මුණ ගැහෙන්නේ. මේ ලැබිච්ච අවස්ථාව අතිශය දුර්ලභ අවස්ථාවක්. එතෙන්දි පින තුනේ ධර්මයේ ළඟදීත් අපි අනිත් තැන් වලට වඩා නොදෙවෙනි විදියට ධර්මයේ ළඟදීත් අපි දක්ෂ වෙනට ඕන. මෙන්න මේ විදියට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් පින තුනේ තමන් බුද්ධිමත් වෙනටත් ඕන. බුදුරජාණන් වහන්සේ පහරාද සූත්‍රයේ දේශනා කරනවා කෙනෙක් දිනු වෙනවද පිරිනමනවාද කියලා බලන්න පුළුවන් ලක්ෂණය මොකද්ද කියලා. කෙනෙක් දිනු වෙනවාද පිරිනමනවාද කියලා බලන්න ලක්ෂණය මොකද්ද? කෙනෙක් දිනු වෙනවාද පිරිනමනවාද කියලා බලන්න ලක්ෂණය තමයි ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ කියන කාරණේ. ධර්මයට කැමති කෙනා කවුද, අකමැති කෙනා කවුද කියන කාරණය. ධම්මකාමෝ බවං හෝති, යම් කෙනෙක් ධර්මයට කැමති නම් ධර්ම අහන්නට, ඒක රකින්නට, ඒක ජීවිතෙන් ක්‍රියාත්මක කරන්න කෙනෙක් කැමති නම් ඒ කියන්නේ දිනු වෙන කෙනෙක් කියන කාරණය. ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභව, යම් කෙනෙක් ධර්මයට අකමැති නම් ධර්මයට ද්වේෂ කරනවා නම් ඒ කෙනා පිරිහෙන කෙනෙක් කියලා. ඔබ හැම දිනෙකම සතුටු වෙන ඔබ ධර්මයට කැමති අය ඔබගේ දිනුීමේ ලක්ෂණය තියෙනවා. සාමාන්‍ය දිනුවක් විතරක් නෙවෙයි පින්නතුනි, ඉහළම මට්ටමට ඔබේ දිනුව ලබා ගන්න පුළුවන්. ඒ දිනුන මාර්ගය අපි ටිකෙන් ටික මේ පින්නතුන්ට විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සදහම් පණිවිඩය පින්නතුනි අපට මේ ලැබෙන්නේ අතීතේ ලැබිච්ච මහා ඕපින කානිසංසය විදියට. අපි මේ ලක්ෂණ ජීවිතයක් ලැබුණේ, ලස්සන රූප සම්පත්තියක් ලැබුණේ, හොඳ වටපිටාවක්, පින්වන්ත අමලතාක්කල, හොඳ අධ්‍යාපනය, පරිසරය, මේ සියල්ලම පින්නතුනි අපේ උත්සාහයත් යන්ති ප්‍රමාණිකෙන් බලපෑවා. නමුත් ඊට නොදෙවෙන විදිහට අතීත කර්ම ශක්තිය විසින් තමයි අපි මේ තත්ත්වයට අද මෙතන ගෙනලා තින්නේ. මෙන්න මේ අතීත පිනෙන් මේ ටික ළඟනකොට පින්නතුනි අපි දැනගන්නට ඕන බුද්ධ ශ්‍රාවකයන් විදිහට අපේ ජීවිතයෙන් කරන්න පුළුවන් වටිනාම දේවල් ටික අපි කරන්නට ඕන. සාමාන්‍ය දේවල් නෙවෙයි, වටිනාම දේවල් ටික කරන්නට ඕන. දැන් කෙනෙකුට ජීවිතයේ වටිනාම දේ හැටියට මොකද කල්පනා වෙන්නේ? වටිනාම දේ විදියට දැන් මොකද හිතන්නේ ඔබ? සාමාන්‍ය මේ ජීවිතයේ ඔබ ජීවිතයේ වටිනාම දේ විදියට මොකද හිතන්නේ? ඔව් සාමාන්‍ය දැන් ඉන්න මට්ටමෙන් අපි හිතන්නේ සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය බුද්ධියෙන් අපි හිතන්නේ අපේ දරුවන්ට හොඳට උගන්වලා හොඳ විශ්වවිද්‍යාලවල යවලා අපි හොඳට කීර්තියෙන් ජීවත් වෙලා හොඳ නගරයක හොඳ ගෙදරක හොඳ වාහනයක් පාවිච්චි කරලා පින්දහම් බිහිපත් කරගෙන ඒවත් නොකරන්නේ ඒවත් කරනවා හොඳට කළා අවසන් කටයුතු හොඳට හාමුදුරු හිම වඩම්මලා හොඳට ගෞරවාන්විත මොන කතන ටිකක් හිම කියලා වැඩිපුර හාමුදුරු වඩම්මලා දානෙට අසුගා හාමුදුරු එනවා නම් හොඳයි කියලා එහෙම තමයි දැන් අපේ තියෙන බලාපොරොත්තුවනේ. ඒකත් හොඳයි වෙනතුනි. හැබැයි ඊටත් වඩා ජීවිත පරිමාර්ථයක් අපේ තියෙනට ඕන. බුදුහාමර දේශනා කරනවා කෙනෙක් අනුත්තරීය ධර්ම කෙනෙක්ගේ මොනවද කියලා. කෙනෙක් කරනවා නම් වටිනාම දේවල් ජීවිතේ මොනවද කියලා. උන්වහන්සේ වෙනි කරුණු හයක් ගැන දේශනා කරනවා. එකක් තමයි දසන අනුත්තරී කියන කාරණේ. දකින දේවල්වලින් උතුම්ම දේ මොකද්ද කියලා සඳහන් කරනවා. අපේ ඇස් දෙකට දකින්න නම් දකින්න හොඳම දේ ජීවිතේ මොනවද? කෙනෙකුට හිතෙන පුළුවන් තමන්ගේ දරුවන් ටික දකින්න එක, තමන්ගේ අම්මා තාත්තා දකින්න එක, නැත්තම් අර කණ්ණාඩිය ඉස්සරහට ගියාම පේන කෙනා දකින්න එක කියලා අනුත්තරීය දර්ශනය කියලා අපිට හිතේ සමාඩනේ. නමුත් පින්නතුනි ජීවිතයේ අනුත්තරීය දකින්නේ වගේ උතුම්ම දේ හැටියට බුදුහාම දේශනා කරේ මොකද්ද? ධර්මය අත්දැකීම. විශේෂයෙන් ඇස් දෙකෙන් දකින්න එක මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දැකීම, ස්වාමින් වහන්සේලා ජීවිතෙන් දැකීම කියන එක. මේක තමයි දකින්න දේවල් වලින් උතුම්ම දේ. ඊට පස්සේ කියනවා සමනානුත්තරීය කියලා කාරණයක්. සමන කියන ඇස් දෙකට, ඇස් දෙකෙන් ලකින දකින අහන උතුම්ම දේ මොනවද? උතුම්ම දේ සද්ධර්මයයි කියලා. අහන දේවල් වලින් උතුම් දැන් අපට කුඩා කාලේ දරුවෝ හොඳට කතා කරනකොට, දරුවෝ අම්මා කියනකොට, තාත්තා කියනකොට, දරුවෝ සින්දු කියනකොට, දරුවෝ භාෂා කීපකින් කතා කරනකොට අපේ කන් දෙකට හරි ආසයිනේ. ඒකත් හොඳයි පිනතට. නමුත් ඒ දේවල් අද සැපත උනාට ඒක සුළු මොහොතකින් ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒ ලස්සනට කතා කරන දරුවාම ඔබට අකීකරු වචනයක් කිව්ව ගමන් මොකද වෙන්නේ? අර සතුටම දුකක් බවට පත් වෙනවානේ. ඒ දරුවා ඇස් දෙකට දැකීම ඔබට ප්‍රියමනාප දෙයක් කියලා හිතනවා. ඒ දරුවාම ඔබ ලෙඩ වෙච්ච වෙලාවේදී ඔබ ඒ සතුටම දුකක් බවට පරිවර්තනය වෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එම කාලයකදී සැපක් වෙන කාලයකදී දුකක් වෙන දේවල් නෙවෙයි. දිගින් දිගටම අඛණ්ඩව සැපත ලැබෙන දේවල් ගැන මේ කියන්නේ. අහන දේවල් වෙන මුතුම දේ තමයි සද්ධර්මය. ඒකට කියනවා සවනානුත්තරය කියලා. අනිත් කාරණේ තමයි ලැබෙන දේවල් වෙන මුතුම දේ මොනවද? ලාභානුත්තරය. ලැබෙන දේවල් වෙන මුතුම දේ තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ තමන්ගේ ජීවිතයට ලැබීම. මෙන්න මේ ශ්‍රද්ධාව ලැබීම වෙනතුනි. අනිත් කාරණේ තමයි සික්ඛානුත්තරය කියලා කාරණයක් තමයි. හික්මන දේවල් වලින් උතුම්ම කාරණා මොනවද? ත්‍රිවිධ ශික්ෂාව ගැන ධර්මයේ සඳහන් වෙනවා. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියලා. නැත්නම් සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂාවන් වල හික්මීම තමයි උතුම්ම හික්මීම. නමුත් ලෝකේ සමහර අය නොඑක් දේවල් වල ශික්ෂණය ලබනවා. ඇතැමිට වාහන පුරුදු වෙනවා, ගුවන් යානා ගෙන යන පුරුදු වෙනවා, නොඑක් විදිය වෘතීන් පුරුදු වෙනවා, හික්මීම වශයෙන් ඩිසිප්ලින් විදියට වෘතී යන විදියට. නමුත් ඒ සියල්ලම වඩා වටිනාම දේ තමයි සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂාවන්වල හික්මීම කියලා. අනිත් කාරණේ තමයි මෙහෙවරක් කරනවා නම්, උපස්ථානයක් උවටනක් කරනවා නම් පාරිචර්යානුත්තරය කියලා එකට කියනවා. මොකද මේ පාරිචර්යානුත්තරය කියන්නේ මෙහෙවර කරන උපස්ථාන කරන දේවල් වෙන මුතුම දේ මොනවාද? කාටද ඉහළින් උපස්ථාන කරන්න ඕනේ කියලා. අපේ හිතේ අපි අම්ම තාත්තට උපස්ථාන කිරීම කියලා. ඒකත් ලොකු පිනක් පිනතුනි. තමගේ ස්වාමියට බහරයාවට වැඩිහිටියට උපස්ථාන කරන එකත් හොඳ දෙයක් පිනක්. නමුත් ඒ සියල්ලම අතුරෙන් පිනතුනි. බුදුහාමුදුරන්ට උන්වහන්සේගේ ශ්‍රාවකයන් කරන උපස්ථානය තමයි ඉහළම උපස්ථාන වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ කල්ප ගානක් සසර උන්වහන්සේ පරිත්‍යාගයක් කරපු කෙනෙක්. මහා සාගරයේ ජලයට වඩා උන්වහන්සේ තමන්ගේ ඇඟේ ලේ දන් දීලා තියෙනවා. මහා පොළොවේ පස්වලට වඩා තමන්ගේ ඇඟේ මස් ලන් දීලා තියෙනවා. අහසේ තාරකා වලට වඩා තමන්ගේ නෙත් දන් දීලා තියෙනවා. මහා මේරු පර්වතයට වඩා ඔටුනු පළන් හිස් දන් දීලා තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අතිශෝක්තියෙන් කියපු කරුණු කියලා. නමුත් පින්වතුනි වෙන උපමා නැති නිසා මේ උපමා අරන් තියෙන්නේ. ඊටත් වඩා උන්වහන්සේ පරිත්‍යාග කළා තියෙනවා. ඉතින් අන්නේ වෙන උත්තමයෙකුට ඒ ධර්ම ගැන උත්තමයන්ට ඒ ධර්ම ආරක්ෂා කරලා ලෝකයට පරපුරෙන් පරපුරට දායාද කළ දෙන්න උත්තමයන්ට කරන මෙහෙවර තමයි උතුම්ම මෙහෙවර බවට පත් වෙනවා. ඊළඟ සඳහන් කරනවා අනුස්සතානුත්තරිය සිහි කරන දේවල් වලින් උතුම්ම දේ මොනවාද කියලා. දැන් අපිත් නොඑක් දේවල් මතක් කරනවනේ. අපේ අතීතයේ වෙච්ච සිදුවීම්, ඉගෙනගත්තු ඒවා, පාසල් ගිහිපුවා, දරුවාංගේ ගැන, අම්මල තාත්තල ගැන, ඉඩකඩම් ගැන, අපේ යහළුව ගැන, ඇතැමිට දේශපාලඥයෝ ගැන මේවා අපි නිතර සිහි කරනවනේ. පත්තරවල බලනවා, සිහි කරනවා, මතක් කරනවායි. හැබැයි මේ මතක් කරන බොහෝ දේවල් පිනතුනි සතුට ලැබෙන දේවල්ද? හිත පිරිසිදුන දේවල්ද? ඇතැමිට හිත අපිරිසිදුන දේවල් පිළිපින්නතුනි. නමුත් යමක් සිතනකොට නිතර හිත පිරිසිදු වෙනවා නම්, තමන්ගේ හිතේ සතුට වැඩි වෙනවා නම්, අන්න ඒ දේ ගැන අපි සිහි කරන්න ඕන. කවුරු ගැන සිහි කිරීමද වැඩිපුරම සතුට වැඩි වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරන්න ඕන, ධර්මයේ දහම් ගුණ සිහි කරන්න ඕන, සංඝ රත්නයේ සංඝ ගුණ සිහි. මේ තුනම පින්නතුනි භාවනා තුන. සමත කමඨාන, බුද්ධ අනුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මේ තුනම භාවනා. තමන් ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට පින්නතුනි ටිකෙන් ටික තමන්ට නොදැනුවත්වම තමන්ගේ ජීවිතේ පරිවර්තනයක් වෙනවා. මොකක්ද ඒ පරිවර්තනය? ඒ තමයි තමන්ට දිනපතා වැඩිපුරම සිහි වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නයේ ගැන. අපි දැකලා තියෙන සමහර පින්නතුන්ගේ නිවෙස්වල හැම පැත්තම පේන පේන පැතිවල බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා, නැත්නම් බුද්ධ රූප, බුද්ධ පින්තූර, ස්වාමීන් වහන්සේලාගේ පින්තූර තමයි, රහතන් වහන්සේලාගේ පින්තූර තමයි හැම පැත්තෙම ගෙදර පේන තියෙන්නේ. ඊයගේ මුළු ජීවිතයම මේ ශ්‍රද්ධාවෙන් පිරෙලා තියෙන්නේ. මෙන්න මේ විදියට පින්නතුනේ අපේ ජීවිතේ හරියා වෙනස් වෙනකොට අපේ හිතේ කලකිරීම ඇතිවෙන හිත අපිරිසුදු වෙන දේවල් වෙන්නේ නැහැ. මේ විදියට නිතරම තමන් හිතනකොට තමන්ගේ කුසලයක් නිතරම දිනු වෙනවා. පින වැඩෙනවා තමන්ගේ. හැම මොහොතෙම තමන් දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක ඉන්න වගේ මානසික සතරකින් තමන් ඉන්නේ. එහෙම ඉන්න කෙනාට පින්නතුනේ තමන්ගේ කායිකව තියෙන ලෙඩ දුක් තමන්ට දැනෙන්නේ නැහැ එච්චර. තමන්ගේ වයස නිතරම මතක් වෙන එක එච්චර දැනෙන්නේ නැහැ හිතට. මේ වගේ දේවල් අපිට සිහි කරන්න නැති වුණාම තමයි අපි පිරිහිච්ච පුද්ගලයන් ගැන හිතන්නේ. නැත්තම් අපේ හිතේ තියෙන ලෙඩේ නිතරම මතක් වෙන්නේ. නැත්තම් තමන් දැන් වයසට යනවා කියකිය දුක් වෙවි ඉන්නවා. පින්නතුනි අන්න ඒ தත්ත්වයෙන් මිදලා මානසික ඉහළම සතුටකම් පත් කරන් තමයි මේ අනුස්සතානුත්තරිය කියන එක තියෙන සීකන දේවල් වලින් උතුම්ම දේ නිතරම සිහිපත් කරන්න සැරියොත් හාඳුර ගැන මොගලන් හාඳුර ගැන මහා කාශ්‍යප හාඳුර ගැන මේ ස්වාමීන් වහන්සේල කරපු කැපවීම ගැන කේමා තෙරණිය උපලවන්න තෙරණිය මේ වගේ ගැන අපිට සිහිපත් කරන්න පුළුවන් මේ ඔස්සේ පින්නතුනි අපේ ජීවිතවල විශාල පරිවර්තනයක් වෙනවා. අපි මේ සඳහන් කළේ පින්නතුනි ටිකෙන් ටික අපේ ජීවිතවල එන පරිවර්තනය මේ කිව්වේ. ඊළඟ කාරණය තමයි මේ කරුණොත් එක්කම මේ තැනත්තා නිතර සද්ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහුට ජීවිතේ වැඩිපුරම කැමැතිව හෝ ධර්මය ශ්‍රවණය කරන්න. සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඔහු නිතරම බලනවා ජීවිතේ වැඩිපුරම පිළිපදින්නම පුළුවන් කරුණ මොනවාද කියක බලවල තමයි කරන්නේ. එන්න එන්නම ඉතාම ගැඹුරට ඔහු යනවා. ගෙහෙල්ලා මේ සද්ධර්ම නැමැති සාගරයේ තියෙන වටිනා මුතු මැණිකෝ තෝරා ගන්නවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක එක්තරා අසුරෙන්දේකට දේශනා කරනවා මේ මහා සාගරයේ පතුලේ ඉතාම වටිනා දේවල් තැන්පත් වෙලා තියෙනවා. මුතු මැණික ආදී සාගර පතුලේ තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ සද්ධර්ම ශාසනයෙහි සම්බුද්ධ ශාසනය තුළ මහා වටිනා මිනිමුතු තැන්පත් වෙලා තියෙනවා. මොනවද මේ මිනිමුතු? ඔව් බොහොම හොඳයි. සත්‍ය ස්පෝෂ්පාක්ෂක ධර්ම, සතර සතිපට්ඨානය, සතර රිද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, ඔව් පංචේන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආරස්සණික මාර්ග කියන මෙන්න මේ 37ක් වූ බෝධිපාක්ෂික ධර්ම නැමැති මහා මිනිමුතු මේ සම්බුද්ධ ශාසන නැමැති සාගර පතුරේ තැන්පත් වෙලා තියෙනවා. මෙන්න මේ වගේන් තමන්ගේ ජීවිතය පුරවා ගන්නවා. මේව ජීවිතයෙන් පුරවා ගන්නකොට පින්නතුන ඔහුගේ වටිනා කෙනෙක් බවට පත් වෙන මේ තැනත්තා. ඒ තැනත්තා විතරක් නෙවෙයි, ඒ තැනත්තා පරිහරණය කරන බඩු බාණ්ඩත් වටිනා දේවල් බවට පත් වෙනවා. මේ වෙන තැනත්තේ ජීවත් වෙන නිවසත් වටිනා නිවසක් බවට පත් වෙනවා. ඔබ සාමාන්‍ය කෙනෙක් වුණාට ඔබේ නිවස එච්චර වටින්නේ නැහැ. ඔබේ ශරීරය එච්චර වටින්නේ නැහැ. ඔබ කොච්චර වටිනා කෙනෙක් ශරීරයක් කියලා හිතාගෙන හිටියත් ඔබ මැරිච්ච දවසට ඔබ ගෙදරවත් තියාගන්න අනිත්‍යයි. ඉක්මනටම ඔබ ගෙදරින් අයින් කරනවා. ඔබගේ අලු ටික අලු කරාට පස්සේ ගෙදරගෙන අලු සමානයක් තියාගන්නේ කිව්වොතින් ඔය දැන් ආදරය කරන අය හිඹල කියලා ඉන්න අය කවුරුවත් කැමති වෙන්නේ නැහැ. අනේ දවස් හතකට මගේ අලු ටික ගෙදරගෙන අලු තියන කිව්වොත් අයියෝ බෑ කියලා එළිය වාහනය දෙන්නට තියන ඇතුළටවත් ගන්න. ගෙදරට අපලයක් කියලා. පින්නතුනි මේක තමයි තත්ත්වේ. අපි එච්චර වටින අය නෙවෙයි. නමුත් පින්නතුනි අපි අපේ හිත දිනු කරලා ඉහෙලටම අපේ හිත දිනු කරවතින් අලු ටික නිකන් නෙවෙයි පින්නතුනි ගෙදරම චෛත්‍යයක් අතර ගියේ ඇතුලේ තියාගනි. අපේ කෙස් ගස් ටික අරගෙන කරඬු වල දාලා උදේවස මල් පහන් පූජා කරයි ඒකට. බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේ සරුවත් හාමුදුරන්ගේ මොගලන් හාමුදුරන්ගේ මහා කාශ්‍යප හාමුදුරුවෝ ඇතුළේ ස්වාමීන් වහන්සේලාගේ ශරීර කොටස් අදටත් පින්නතුනි මනුස්ස ලෝක විතරක් නෙවෙයි දිව්‍ය ලෝකවල සිරුමිණි සෑය වගේ තැන්වල තියලා දේවෝ රුධිය වන්දනා කරලා ඒ අය ඒ වගේ සුගතිගාමී වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි අපට බුදු හාමුදුරන්ගේ ධර්ම කියලා කියන්නේ අපේ ධර්ම ඉහෙලටම වටිනා අපේ ජීවිත වටිනාකමට පත් කරන දේවල්. බුදුරජාණන් වහන්සේ පාචිවරෝ පාත්‍රය කොටස් පාත්‍රා ධාතු කියලා හදත් වන්දනාමාන කරනවා. පටිය ධාතුව කියලා බුදුහාඳුරන්ගේ පටිය කොටස් තාම සුරකිව රැකලා තාමත් ඒවට පුද පූජා පවත්වනවා. ඒ තරම් වටින දේවල් බවට පත් වෙනවා. දැන් කාලය දැමිට අපි නිදාගත්තු ඇඳවත් සමාඩ ගෙදර මිය ගියා නම් ඇඳමිට ඇඳක් තයින් කරනව නේද? ඒකවත් සමහර ඇ තියා ගන්න. බඩු වාන ටිකත් ඔක්කොම එළියට දානවා. පින්නතුනේ අද අපි එච්චර වටින ඇනෙවේ ඒක හේතුව. සද්ධර්මයේ තුලින් කරන්නේ පින්නතුනේ අපේ ජීවිතවල ඉහළම වටිනාකමක් ලබා දෙන එක. ඉතින් මෙන්න මේ වටිනාකමට අපි හුරු වෙන්න නම් හැකිතාක් දුරට ධර්මය අපි ශ්‍රවණය කරන්න ඕන. ධර්ම ශ්‍රවණය කළා මේ නොවටිනා ලෝකයේ තුල අපි වටිනා කෙනෙක් බවට පත් වෙන්නට ඕන. අපේ වටිනාකම තීරණය වන්නේ අපේ හිතේ වටිනාකම මත. අපේ කොයිතරම් ඉහළ කුසල් සිතුවිලිද අපේ හිතේ තියෙන්නේ. අපි කොයිතරම් දුරට ඉහළ මානසිකත්වෙන්ද හිතන්නේ කියන මතයි අපේ ජීවිතේ වටිනාකම තීරණය වෙන්නේ. මෙන්න මේ හිතන විදිය ඉහළම මට්ටමට පත් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. සද්ධර්ම ශ්‍රවණය කරනකොට උන්වහන්සේගේ ධර්ම දේශනාවල සාරය අපි තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි අනිත් ලෝකේ පහළ තියෙන ආගම් දර්ශනය අතර සමානතාව මොනවද වෙනස්කම් මොනවද කියලා මෙන්න මේ දෙක ඉතාම පැහැදිලිව තේරුම් ගන්නට ඕන. පින්නතුනි මේ දෙක අපි තේරුම් නොගත්තොත් අපි අතේමඩ හුඟක් දන් දීලා තියෙන පුළුවන්. හුඟක් ලොකු ලොකු ස්වාමීන් වහන්සේලා ප්‍රතිද ස්වාමීන් වහන්සේලා ළඟ ඇසුරු කරලා වෙන පුළුවන්. හැබැයි පින්නතුනි මේ වෙනස හරියට තේරුම් නොගත්තොත් මේකේ බරපතලකම කොච්චර දන්නවද? ඇතැම් විට අපි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලාද කියලාවත් දන්නේ නැහැ. මේක සරල දෙයක් නෙවෙයි පින්නතුනි. ඒ කියන්නේ අපි ඇතැම් විට අබුද්ධෝත්පාද කාලයක කෙනෙක් මිය ගියා වගේ. පන්සලුත් ඇවිල්ලා තියෙන පුළුවන්. හාමුදුරුවෝ ගෙදරට වැඩියා වෙන්න පුළුවන්. ධාතුන් වහන්සේලාත් වැඩමල දානත් දීලා තියෙන පුළුවන්. නමුත් අපි මේ යන්නේ අබුද්ධෝත්පාද කාලයක කෙනෙක් මිය ගියා වගේ. එහෙම නොවන්නට නම් බුදුදහමයි අනිත් දහම අතර සමාන ලක්ෂණ මොනවද? වෙනස්කම් මොනවාද කියලා හොඳට තේරුම් ගන්නට ඕන. අද අප මේ ධර්ම දේශනා තුළ උපරිම වශයෙන් අපි උත්සාහ කරන්නේ කරුණු පැහැදිලි කරන්න. ඔබ ඒකට දක්ෂ වෙන්නට ඕන. ඔබේ දැන් ගිලිහුණොත් අපිට කරන්න දෙන්නේ. අපිට දෙන්න පුළුවන් ඉහළම දේ ටික ඔබට ලබා දෙනවා. වචනෙන් විතරක් නෙමෙයි හැන්ඩ්අවුට් එකක් හදලා තියෙනවා. ඔබේ පින තියෙනවා නම් ඒ විදිහින් ලබා ගන්න පුළුවන්. පින නැත්නම් අපිට කරන්න දෙන්නේ. පින්නතුනේ බුදුහාඳුරන්ගේ සියලුම ධර්ම දේශනා එක ගාථාවකින් කැටි කරලා තියෙනවා. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධකණං ඒතම් බුද්ධාන සාසනං කියන එක. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥා වගේම පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. බුදුරජාණන් වහන්සේ විමුක්ති මාර්ගය විතරක් නෙවෙයි උන්වහන්සේ ස්වර්ග මාර්ගය උපදේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ? එහෙම දේශනා කළේ පින්නතුනේ හැම දිනාටම ප්‍රඥාව නැහැ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඇතැම් විට මානසික ශක්තියක් නැහැ, ඇතැම් විට කායික ශක්තියක් සමහර විට නැහැ. ඔබ දන්නවා මට්ට කුණ්ඩලී ගැන. මට්ට කුණ්ඩලී බුදුහාමරට මුණ ගැහෙනකොට අඩු ගානේ මට්ට කුණ්ඩලීට බුදුහාමර පැත්තේ ඇඳේ ඉඳලා හැරිලා බලනවත් පුළුවන් කමක් තිබුණේ. ඒ තරම්ම දුර්වලව හිටියේ. බුදුරජාණන් වහන්සේගේ චත්තමානක මුණ ගැහෙනකොට චත්තමානක මරණය පෙනෙපෙනී ආසන්නෙ හිටියේ. බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා මට කුණ්ඩලී වෙනුවෙන් උන්වහන්සේගේ ඡායාව බිත්තිය මැදින විදිහට සලස්සලා ඔහුට ඒ තුළ සිත පිහිටවන්න. ඔහුට සුගතිගාමී කරවීම හැර වෙනත් දෙයක් බුදුහාමරණ කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පැත්තකින් සාරිපුත්ත මොග්ගල්ලාන බාහිය දාරුචීරිය පොකුසාති චිත්තගෘහපති වගේ අයට ඉහළම ප්‍රඥාව ලබා දෙන අනුශාසනා කරන අතරේදී ඒ තරම් කායික මානසික නිරෝගී භාවයක් ශක්තියක් හැකියාවක් නොතිබේ තනිත් අයට ස්වර්ගගාමි මාර්ගය දේශනා කළා. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකේ සත්‍යයන්ට තියෙන ප්‍රධාන අභියෝග මොනවාද කියන කාරණේ. බොහෝ දිනක් හිතන් ඉන්නේ සල්ලි ටිකක් නැතිවීම, ගෙයක් නැතිවීම, දරුවෙක් මිය යාම මේ වගේ කාරණායි ජීවිතේ අභියෝග කියලා හිතන් ඉන්නේ. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මිනිස්යාට තියෙන ප්‍රධාන අභියෝග මොනවාද කියලා. මොනවද අපට තියෙන සැබෑ අභියෝග? අපේ ජීවිතේ ඇත්තම තියෙන අභියෝග මොනවද? ඔව් බොහොමයි. අපේ ජීවිතේ තියෙන අභියෝග තමයි පින්වත්නි එකක් තමයි වයසට යාම කියන එක, මහලු වීම කියන එක, අනිත් එක මරණය කියන එක. ඒ දෙකටම වඩා ප්‍රබලම කාරණයක් දේශනා කළා මොකද්ද? නැවත ඉපදීම කියන කාරණය. බුදුරජාන් වහන්සේගේ දහමක් ඕනේ පින්තුනේ හුදෙක් මහල වෙන නිසාවත් මරණයට පත් වෙන නිසාවක් නෙවෙයි. එහෙනම් මොකක් නිසාද? නැවත ඉපදීම නිසා. මෙන්න මේ නැවත ඉපදීමේදී කතාවේදී පින්තුනේ මරණයට පත් වෙන බොහෝ දෙනා නැවත ඉපදෙන්නේ සුගති අහිමි කරගෙන. බොහෝ දෙනා ඉන්න කාලේ බොහොම කීර්තිමත් ජීවත් වෙනවා. නමුත් මරණයෙන් පස්සේ බොහෝ දෙනෙක් පල්ලෙහාට යනවා. සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්දත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට වැටහුණු අවබෝධ වෙච්ච ප්‍රධානතම කාරණයක් තමයි උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණ චතුරෝපපාද ඥානය කියලා. සත්‍යයන් මේ ගිහිලා නැවත ඉපදෙන ආකාරය ගැන මෙන්න මේ ස්වභාවයන් දැක්කට පස්සේ බුදුහාමුදුරුවන්ට ලෝක සත්‍යය ගැන පුදුම විදියේ කරුණාවක් ඇති වුණා. අනුකම්පාවක් ඇති වුණා. සංවේගයක් හටගත්තා. ඇයි ඒ? ඒ තමයි පිනුතුනි මරණයට පත් වෙන බොහෝ දෙනෙක් ඉපදෙන කොහෙද? ඉපදෙන පිනුතුනි සතර පායේ. මෙන්න මේ නිසා තමයි බුදුහාමුදුරු මුලින්ම දේශනා කළේ සබ්බ පාපසකරණං කියලා. අකුසල් වලින් පාපයන්ගෙන් හැකි තාක් මිදෙන්න කියලා දේශනා කරා. මේක තමයි අපට තියෙන රැකවරණය. අකුසලෙන් එක පැත්තකින් මිදෙන විතරක් නෙවෙයි, ඒ මිදෙන්නේ අපි පින්නතුනේ අපේ හිතේම රැකවරණයට, අපේ හිතේම මානසික සතුට සඳහා. අපි කෙනෙකුට අයහපත් දෙයක් කරොත් පින්නතුනේ අපටම අපේ හිත දුක් දෙනවා. පසුතැවිලිවන අනේ මම මේ කරපු එක වැරදියි කියලා. කෙනෙකුට බැන්නත් අපට හිතන බැනපු වෙලා නම් හොඳයි, හොඳ දෙයක් මම කිව්වා කියලා නේ. නමුත් පින්නතුනේ පස්සේ හිතන අනේ ඒක නොකිය හිටියනම් හොඳයි කියලා. බැනුම් අහගෙන හිටියනම් හොඳයි කියලා හිතනවා පස්සේ. තේනතුනේ නුව නැති අයකට එක කරන්නේ යන්නේ නැහැ, බනින්නේ යන්නේ නැහැ. යාගේ දක්ෂතාවය පෙන්වන්නේ අන්නේ වෙලාවෙදි තමයි පින්නතුනේ. ඇත්තම පින්නතුනේ අපට ධර්මය ප්‍රැක්ටිස් කරන්න කිනී තාම පොඩි වෙලාවයි. අපට මෛත්‍රී වඩන්න, අපි මේ මෛත්‍රී භානාව වඩලා ඒක අපිට එක්ස්පෙරිමන්ට් කරන්න තියෙන්නේ බොහොම ටික වෙලාවක. පැවිසි අතරේ මනිත්‍ය අපට බනින්නේ නැහැ. දැන් මෙතන දවසකට තත්පර ගානේ බනින්නේ කෙනෙක්. ඇතැමිට අපට නොසලකා හරින්නේ බොහොම විනාඩි ගානේ කෙනෙක්. අන්නේ වෙලාවට විතරයි අපිට පොඩ්ඩක් හිතාගෙන ඉන්න තියෙන්නේ. අපි මේ ඔක්කොම දහන් අහන්නේ, ප්‍රැක්ටිස් කරන්නේ, දන් දෙන්නේ, සීල රකින්නේ ඔක්කොම කරන්නේ අර සුළු මොහොතේ මේ අවස්ථාවට ෆේස් කරන්න. නමුත් පින්තුනේ බොහෝ දෙනෙක් මේ ඔක්කොම කළා අවශ්‍යම තැනදීකින් ප්‍රයෝජන ගන්නෑ. ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම ප්‍රතිපදා මේ ඔක්කොම දේවල් සලකන්නේ පින්තුනේ යුද්ධයකට ආයුධ මුහත් කිරීම කියලා. මේ ඔක්කොම කරන්නේ යුද්ධයට ආයුධ මුහත් කරනවා. එහෙනම් යුද්ධය කියන්නේ මොකද්ද? යුද්ධය කියන්නේ තමන් අකමැති රූපයන් දකින වෙලාව. නැත්නම් රාගය ඇති වෙන රූපයක් ඇහැට පෙනෙන අවස්ථාව. අකමැති ශබ්දයක් ඇහෙන වෙලාව. අකමැති රසයක් විඳින වෙලාව. අකමැති පහසක් විඳින වෙලාව. මෙන්න යුද්ධ කරන වෙලාව. නමුත් වෙනතින අපි හුඟක් හොඳට ආයුධ මුහත් කර ලස්සනට මුහත් කළ මැදලා කබණ්ඩේක දාලා යතුරුත් දාලා තියෙනවා. යුද්ධ වෙලාවට ගන්නෙ නෑ අපි. පින්නතුනේ අපි මේ ඔක්කොම ධර්මය අහන්නේ අන්න ඒ කෙනෙක් අපට නොසලකන වෙලාව, බනින වෙලාව, කරදර කරන වෙලාව, අපේ ළඟම ඥාතින්ට බාධා කරන වෙලාව. ඒ වෙලාවට පින්නතුනේ හිතේ අකුසල් නොවන විදියට හිත ශක්තිමත්ව තියාගෙන තමයි මේ සියලුම දේවල් වලින් අපි මහන්සි ගන්න. අන්න එතෙන්ින් අපි ප්‍රයෝජන ගන්නට ඕන. පින්නතුනේ පළවෙනි කාරණේ තමයි සම්ප පාපසකරණං හැකිතා පකුසල වලින් මිදෙන විශේෂයෙන් පස්පව් වලින් මිදෙන මේ බොහෝ දෙනෙක් පස්පව් වලින් දුර වෙච්ච අය. ඒකේ ආනිසංස ඔබ දකින්න. ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නකොට කොච්චර තමන්ට සතුටක්ද? සොරකම් නොකර ඉන්නකොට කොච්චර සතුටක්ද? කාමයේ වරදවා හැසිරීමෙන් වැංගල ඉන්නකොට කොච්චර තමන්ට අභිමානයක්ද? බොරු නොකී ඉන්නකොට කොච්චර මනසට සැහැල්ලුවක්ද? පිනසනේ ඇත්ත කියනකොට මතක තියාගන්න ඕනේ. බොරු කිව්වොත් මතක තියාගන්න. ඒ කියපු බොරුව හැමතැනම එක විදිහට කියන්න ඕන නැත්නම් අහුවෙනවනේ. ඇත්ත කිව්වම පින්නතුනි මතක තියාගන්න හරිම ලේසි. කේලන් නොකියන එකත් ඒ වගේ. කේලන් නොකියවම කිසිම බයක් නෑ. ඕවර දැන ඕන කෙනෙක් එක කතා බහ කරලා ඉන්න පුළුවන්. අහවලාට මෙහෙම කිව්වා, අහවලා මෙහෙම වැරදි කිව්වා කියලා අපට ආයි කාගේවත් විමසන දෙයක් නෑ. අපිට ආයි මේ අධිකරණට යන්න දෙයක් නෑ. කාත් කට්ටියකින් බැනුම් අහන දෙයක් නෑ. පින්නතුනි මෙන්න මේ වගේ හැකිතා පස්පයින් වැලකින්න මේව තමන්ටම තමන් පන්සිල් රකිනකොට පින්නතුනි ඇත්තෙම තමන් පන්සිල් රකිනව නෙවෙයි. පංචශීලයේ විසින් ඔබ ආරක්ෂා කරනවා. අපි හිතන් ඉන්නේ අපි පංචශීල රැක්කයි කියලා. ඇත්තටම වෙන්නේ පංචශීලයේ විසින් අපි ආරක්ෂා කරනවා. මේ ජීවිතය ආරක්ෂා කරනවා අපිව දුගතියට නොවැටෙන විදියට දුගතිනොත් අපිව ආරක්ෂා කරනවා. එක පැත්තකින් අකුසලෙ මිදෙන අතරේ පින්නතුනේ, අනිත් පැත්තෙන් කුසලස ඔබ සම්මදා නිතරම කුසල කරන්නට ඕන. තවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එක පැත්තකින් අපි හැකිතාක් දුරට අකුසලෙ මිදෙන්නට ඕන, අනිත් පැත්තෙන් කුසලස ඔබ සම්මදා කුසල් වඩන්නට ඕන. ඔන්න දැන් පින්නතුනේ ටිකෙන් ටික බුදුදහමේ වෙනස්කම් ගැන වෙනස වෙමින් යන්නේ. ඔබ දැන් හොඳ කල්පනාවෙන් ඉන්නේ. කොහොම ගිහිලා ගිහිල්ලා එක තැනක් තියෙනවා සම්පූර්ණම ලෝකේ තියෙන අනිත් දර්ශන වලින් බුදුදහම වෙනස් වෙන ස්ථානයක්. එතෙන්දී ඔබ අන්න ඒ ටික තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. දැන් මේ කුසලස්ස ඔබ සම්මදා කියන තැනේදී ලක්ෂණය තමයි පින්නතුනි. මෙතන තියෙන විශේෂ ලක්ෂණය තමයි කම්මසකට සම්මාදිටිය ඉඳලා ලෝක සම්මත විදියට අකුසලයෙන් මිදලා දාන ආදී පින්දහම් කරන ස්වභාවය. මෙතන තාම ලෝකෝත්තර සම්මාදිටියට ඇවිල්ලා නැහැ. මේ කුසලස්ස ඔබ සම්මදා කියන තැන ලක්ෂණය තමයි කම්මස්සකතා සමාධියේදී ඉඳලා තමන්ගේ සිත මුල් වෙලා කරන හොඳ නරක දේවල් වලින් තමන්ගේ හිතේ ස්වභාව ගන්නව තමන්ට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණේ. මෙන්න මේ මට්ටමේ ඉඳලා කෙනෙක් බාහිර ලෝකයක් තියෙනවා, පිටස්තර ලෝකයක් තියෙනවා. ඒ නිසා මං අකුසල කරන්න හොඳ නෑ කියලා අකුසලෙන් මිදෙනවා. තවත් කෙනෙක් ඇතැමිට බාහිර ලෝකේ තියෙනවා කියලා අකුසල කරන්නත් පුළුවන්. තවත් කෙනෙක් බාහිර ලෝකයක් තියෙනවා, මං ඒ ලෝකෙට යහපත කරන්න ඕන කියලා දන් දෙනවා, සීල රකින්නවා, මෛත්‍රී භාවනා ආදී භාවනා කරනවා. එක්කෙනෙක් අපුඤ්ඤාවි සංඛාර කරනවා, පව් කරනවා. එක්කෙනෙක් පුඤ්ඤාවි සංඛාර කරනවා, පින් කරනවා. තවත් කෙනෙක් ආනින්ජාවි සංඛාර කරනවා. ඒ කියන්නේ ධාන වඩලා අරූපාවචර ධාන මට්ටමට මේක දිනු කරනවා. නමුත් මේ කෙනාගේ මානසික ස්වභාවය මොකද්ද? ඔහු හිතන්නේ පිටස්තර ලෝකයක් තියෙනවා. මට මේ ඇහැට රූපයක් පේනවනම් ඒ රූපය පේන්නේ බාහිර තියෙන දෙයමයි. ඒ දෙය මම බලන්න කලිනොත් තිබ්බා බැලුවට පස්සෙත් ඉතුරු වෙනවා කියන කාරණේ. දැන් මෙතන තමයි ඔබේ බුද්ධිය බලන අවස්ථාවේ හොඳ අවදියෙන් හොඳ සිහියෙන් ඉන්නේ. කම්මසකට සම්මාදිට ඉඳලා කරන මේ දේවල ලක්ෂණය තමයි දැන් ඔබ රුවන් එළිසේ වඳින්න ගියා නම් ඔබ හිතනවා දුර්ගම රජුරුව රුවන්වැලි සෑකලා මං ඒ රුවන්වැලි සෑට ගියා, මං පූජාවක් පැවැත්තුවා, කපුරු පූජාවක් කළා, මං නැවත ආවා රුවන්වැලි සෑහෙ තියනවා කියලා. අද උදේ මං ගෙදර ඉඳන් ආවා, දරුවෝ ටික ගෙදර ඉන්නවා, ගෙදර සුරදාසකට එහෙම වෙනවා, මං යනකොටත් ඒ විදිහටම ඉන්නවා කියලා හිතන් ඉන්නනේ. ඒක වැරදිම නෑ. හැබැයි ඒක සම්මුති සත්‍ය තුල විතරයි නිවැරදි. මෙන්න මේ සත්‍ය තුල තමයි අපි කර්ම කරන්නේ. මේ සත්‍ය තුල ඉඳගෙන අපි ලෝකෙට යහපත කරන හොඳ දේවල් කරන සාමීන් වහන්සේට සැලකනවා, පූජාවල පවත්වනවා, අසරණයට පිහිට වෙනවා, අම්මට තාත්තට උපස්ථාන කරනවා. එතකොට පින් කරන පුණ්‍යවි සංකාර කරනවා. තවත් කෙනෙක් අකුසලක් කරනවා. තවත් කෙනෙක් ධානයක් වඩනවා. මේ තුනම කළත් පින්නතුනි, අපුණ්‍යවි සංකාර කළත්, පුණ්‍යවි සංකාර කළත්, ආනන්‍යවි සංකාර කළත් මේ තුනේම ලක්ෂණය මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාර. දැන් මේ අහපු කරුණු ඊළඟ දවසේ අහනකොට මතක තියෙන්න ඕනේ. මේ එකම කරුණ මානේ පිනතොට හැමදාම ධර්ම දේශනාවේ මේ වෙනස කියනවා. හැමදාම කිව්වට ආයෙත් යන්න පුළුවන් ඊළඟ දවසේ ආවට පස්සේ. ඇයි අර මොලේ කියපු වෙනස හොඳට හිතේ නැහැ ඒකයි. ඔබ හිතන්නේ දක්ෂ වෙලා නැහැ ඒකයි. පින්නතුනි කුසලස්ස උපසම්බදා කියන තැනේ ලක්ෂණය තමයි අපිට හිතෙන ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසෙන් ගඳ සුවඳ දකිනකොට මේ තමයි අත්දැකීම ලැබෙන්නේ ඒ තියෙන දේ ඒ විදියටමයි කියලා. ඒ මට ලැබෙන අත්දැකීම හැම කෙනාටම මේ වගේ කියලා හිතනවා. දැන් මේ තේනේ බිත්තියක් නම් මේ බිත්තිය හැම දිනකට මේ වගේ බිත්තියක්, කාටවත් මේ බිත්තියෙන් එහාට යන්න බෑ කියලා හිතන් ඉන්නේනේ. කාටවත් මේ බිත්තියෙන් එහා පේන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. දැන් මට පේන්නේ මෙතන 48 දිනේ 50 දිනක් විතර. මේ 50 දිනා තමයි ඔක්කොම කෙනාට හැම කෙනාටම පේන්නේ කියලා. මේට වඩා කිසිම සත්‍යයක් මෙතන නැහැ කියලා අපි හිතන් ඉන්නේ. මේ ඇයිට හොඳට සැලකුවකින් ගිලම්පස දුන්නොත් මට පින් සිද්ධ වෙනවා, මේ ඇයිට බෑනොත් මට අකුසල වෙනවා, අපාය යන වෙනවා, එහෙම කියලා තමයි දැන් හිතන්නේ. ඒක හරි පින්නතුනේ, ඒක කම්මසකට සම්මාදිටියේ සම්මුති සත්‍ය ඉඳලා ලෞකික සම්මාදිටිය තුල එක නිවැරදි. එතකොට බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුළ දෙකෙනෙක් ඇහුවතින් විශේෂත්වය මොකක්ද කියලා අපි කිව්වතින් කර්මය කියලා. පින්නතුන් ලෝකයේ කර්මය පිළිගන්න තවුවා ආගම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කලින් ඉඳම ලෝකේ කර්මය පිළිගත්තා. කර්මය පිළිගත් විතරක් නෙමෙයි හිත දිනු පිළිමත් පිළිගත්තා. ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකෙට ගියා. අසිත කාලදේවල වැණියයි දවන කාලේ මනුස්ස ලෝකේ ඉඳලා දිවා විහරණය කරන්න බ්‍රහ්ම ලෝකෙට ගියා. ඊළඟ බලේ. ඊතන හිත දිනු කරපු අය හිටියේ කර්මය හොඳට විශ්වාස කළා. එතකොට මේ කර්ම විශ්වාස කරාට ඒ අය කම්මසගත සම්මාදිට්ඨිය තුල ලෞකික සම්මාදිට්ඨිය තුල විතරයි හිටියේ. ඔව් කර්මයේ විශ්වාස කිරීම ස්වභාවය අපි කර්මය පිළිගන්නවනේ. එතකොට හිත මුල් වෙලා මනෝ කුප්පංගම ධම්මා කියනකේ සම්පදේ ගාථාව තියෙන්නේ. අපි හිත පිරිසිදු යමක් කළොතින් හොඳ විපාක ලැබෙනවා. හිත අපිරිසිදු වුණොතින් අපට නරක විපාක ලැබෙනවා. ඔව් කම්මසගත ඥානය කම්මසගත සම්මාදිටිය තේරෙන සිංහලෙන් කියනවා නම් 6-4 තේරෙන එක. 6-4 කියන්නේ මොකද්ද? 6 කියන්නේ දිව්‍ය ලෝක 6 4 කියන්නේ සතර අපාය. හොඳ දේවල් කරෝතින් සුගතියට යනවා නරක දේවල් කරෝතින් දුගතියට යනවා කියන එක. මේක තමයි මුල්ම පියවර. එතකොට මේ අවබෝධය අපි කාටත් තියෙනවා. කර්මයේ විශ්වාස කරන ස්වභාවය. තමන්ගේ හිතේ ස්වභාවය අනුව කයින් වචනෙන් හිතින් කරන දේවල් වලට තමන්ට ආනිසංසෝ ආදීනව ලැබෙනවා කියන කාරණා. මේක ලෞකික සම්මාදිටිය තුළ විස්තර කරන කාරණයක්. නොදැනීම කියලා මේ කියන්නේ මොකද්ද? මෙතන සංස්කාර හැදෙනවා. දැන් ඔබ දානයක් දෙනකොට සංස්කාරය හැදෙනවා. දැන් ඒ විතරක් නෙවෙයි ඔබ මේ ආත්මභාවය මෙහෙම ලැබලා තියෙන්නේ ඒ සංස්කාර කරපු නිසා. හොඳ අම්ම තාත්තා ලැබලා ධර්මයේ ලැබලා මේ ඔක්කොම වටා පිටා ලැබුණේ අවිද්‍යාපත්‍යෙන් කරපු කම්මසකට සමාධිතේ තුල ඉඳලා කරු තින්කම් ලාංසංශ විදියට. ඒක බුදුදහම එකපාර බැහැර කරන්නේ නැහැ. එකපාර බැහැර කරන්නේ නැහැ. වර්ධවත් තේරුම් ගන්න එපා. බුදුදහමෙහි ඉනිමඟ තියලා ඉනිමඟෙන් උඩට ගියාට පස්සේ තමයි ඉනිමඟ අයින් කරන්නේ. ඉනිමඟ පල්ලෙහා ඉඳලා ඉනිමඟට පයින් ගහන්නේ නැහැ. ගඟෙන් ඔරුවෙන් එතරුණාට පස්සේ ඔරුව අයින් කරන්නේ. මුලදීම වැරළදීම අයින් කරවතින් ගඟෙන් එකොටට යන්න වෙන්නේ. ඔබ අද මේ පාසුකම් ටික ලැබුවේ ඒ කම්මස්සගත අවිද්‍යාපච්චයෙන් කරපු පුණ්‍යවිසංකර නිසා තමයි. ඒක වරදක් නෙවෙයි. ඒ ටික ලබලා ඉන්න ගමන් ඊට වඩා ඉහළ තලයකට හිත තියන්නේ කොහොමද කියන එක තමයි බුදුහාම දේශනා කළේ. එතකොට කම්මස්සගත සම්මාදිතේ වැරදි කියලා එකපාර කිව්වේ නෑ බුදුහාමඳුරෝ. ඒක තමයි ලෝකෙට මුලින් දේශනා කළේ. වැඩි දෙයක් තියා කුහුඹියක් වතුරක වැටලා තියෙන කුහුඹියක් වුණත් අයින් කරන්න. ඒකිනුත් Tamanta කුසලයක් වෙනවා. ලෞකික කුසලයක් වෙනවා. අම්මට තාත්තට සලකන්න. ශ්‍රමණ බව ශ්‍රමණයන්ට සලකන්න. අවිද්‍යාව පදනම් වෙලා තමයි කරන්නේ. හැබැයි අපිට ඉහළ මට්ටමට ගිහිල්ලා අවිද්‍යාව පදනම් නොවිත් කරන්න පුළුවන් මට්ටමට විස්තර කරනවා අපි ඈ. ඒක තමයි මේ ටිකෙන් ටික විස්තර කරන්නේ. දැන් අපිට ගිලම්පස්සත් ලැබෙන එකත් වළඳන ගමම්ම ඔබ මේ ධර්ම ශ්‍රවණය කිරීමත් කරන්න. පින්නොතින අපි මේ සඳහන් කළේ මුලින්ම කර්මය පිළිබඳව විශ්වාසයෙන් කරන ක්‍රියාවන් ගැන. එතකොට ඔබ දැනට කරන දේවල් ලක්ෂණය තමයි ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක් දකිනකොට හෝ යමක් කරනකොට හෝ ඔබ හිතනවා මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් පේන දේවල් වලින් ඒ විදිහටම ලැබෙන අත්දැකීමෙන් තමයි ලැබෙන්නේ කියලා. ඒ අත්දැකීමෙන් පස්සේ ඉතුරු වෙනවා කියන කාරණේ. අපි කියමු දැන් කෙනෙකුට මරණාසන්න මොහොතේ කෙනෙක් කරපු පූජාවක් දීපු දානයක් මතක් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට දීපු දානයක් රන්වැට හදන්න උදව් කරපු එක, බුද්ධ පූජාවක් පවත්වපු එක, ස්වාමීන් වහන්සේලාට මේ ගොඩනැගිලි වලට උදව් කරපු එක, රුවන්ලෙ සෑද කරපු පූජාවක්, දමදිව වන්දනා කරපු එක, මේක ඔබට ජීවිතයේ අවසාන මොහොතේ සිහි වෙන්න පුළුවන්. සිහිවීමත් එක්කම ඔබට මල් මාලා පේන්න පුළුවන්, ආලෝකයන් පේන්න පුළුවන්, ඒත් එක්කම ඔබේ සිත සුගතිය තැනක පිහිට වෙන්න පුළුවන්. ඔබ දුගතියට යන්නේ නැහැ. වැඩි දියත් සමහර මට කොණ්ඩලිය බලන්න බුදුරජාණන් වහන්සේගේ ඡායාව දැකලා ඒකට හිත පිහිටුවාගෙන ඉඳලා ඒකෙන්ම සුගතිගාමී වුණ දිව්‍ය ලෝකෙට ගියා. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියලා එක්තරා බ්‍රාහ්මණයෙක් කෙවිතක් බිම ගහගෙන ඉඳගෙන බණ ඇහුවා. බණහන කොට ඒ කෙවිතට අහුවෙල හිටිය ගෙම්බේ මැඩියේ. ඒ මැඩියා අර බුදුරජාණන් වහන්සේගේ බණේ මිහිරි තාවෙට අහගෙන හිටියා. ඒ ශනේම්ම ඒ අර සතන් මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියලා දිව්‍ය කෙනෙක් වුණා කියලා සඳහන් වෙනවා. පින්නතුනි මේ වගේ අපට ලෞකික කුසලයේ කියන අවශ්‍යයි. දැන් මේක තමයි බුදුහාඳුනෝ මුලින්ම අපේ සිත පිහිටෙව්වේ කර්මඵල විශ්වාසයෙන් පුළුවන් තරම් දානමයන් පුණ්‍ය කිරේවත්තු සීලමයන් පුණ්‍ය කිරේවත්තු භාවනාමයන් පුණ්‍ය කිරේවත්තු කියලා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පුළුවන් තරම් දුරට කරන්නට ඕන. ඇයි එහෙම අපි කළ යුත්තේ? එහෙම කළ යුත්තේ එක දෙයක් තමයි, තමන්ට මුලින්ම සේෆ්ටි එකක් තියෙනට ඕන, ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕන. දැන් දාන ඉන්ෂුරන්ස් එක නෙවෙයි, අපට සුගතියට යන වීසා එක නිතර මතේ තියාගෙන ඉන්නවා. කොයි මොහොතේ එක්ස්පයර් වෙන්න දන්නේ නැහැ මේ වීසා එක තියෙන එක, තැන්න තියෙන එක. එතකොටම ඊළඟ එකට වීසා රිනියු කරගෙන ඉන්න ඕන අපි ඒකයි. පින්නොතනේ සුගතියට යන්න නිතරම මේ මොනව කළත්, දරුවෝ හැදුවත්, පින්කම් කළත්, සැකි රක්ෂා කළත්, කොයි මොහොතක අපේ ජීවිත මඟ තොලේදී අද සිල් අරගෙන ඉඳලා අපි යනකොට ගෙදර යන කලින් අපේ ජීවිතේ නිමාටපත් වෙන්න පුළුවන්. එවෙන සත්‍යයක් මත පිනතුනේ අපට දුගතියට නොහෙන නොවැටෙන විදිය සුරක්ෂිත භාවයක් තියෙන්න ඕන. අන්නේ සුරක්ෂිත භාවය නිසා තමයි ඔබ මේ කරන පින්කම් නිතරම හිතන්න, බුදුරජාණන් වහන්සේ ගැන නිතරම හිතන්න, ධර්මය ගැන හිතන්න, සංඝරත්නය ගැන හිතන්න, තමන් කරපු පින්කම් ගැන නිතර හිතන්න, අම්මට තාත්තට සැලකපු ආකාරය හිතන්න, දුප්පත් අයට, වැඩිහිටියන්ට, ලෙඩ වෙච්ච අයට ඔබ ජීවිත උගා සැලකලා තියෙන්න. කරපු දේවලේ පරිත්‍යාගයන් සිතන්නේ එකක් භාවනාවක්, ඒක චාගානුසති භාවනාවක්. ඒක වැරදි දෙයක් නෙවෙයි. ඔබේ හිතට නිතර මේ දේවල් සිතනවා කියන ඔබේ හිත හුඟක් පිරිසිදුයි. හිත පිරිසිදුයි කියලා කියන්නේ අපි නිතරම මේට වඩා ඉහළ තලයකට යන්නට අප මනසින් සෝදානමින් ඉන්නේ. නමුත් පින්නතුනි අපි කිව්වකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මෙන්න මේ කම්මස්සගත සම්මාදිතිය විතරේ කියලා පින්නතුනේ උත්තරේ නිවැරදි උත්තරයක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? මේ අපේ පුණ්‍යානි සංඛාර රැස් කිරීමේ ලක්ෂණය තමයි මේක අපේ අවිද්‍යා පාදකවයි වෙන්නේ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අපි මේ බාහිර ලෝකයක් නිර්මාණය කරගෙන ඒ ලෝකයේ සැබෑ ලෝකයක් කියලා හිතාගෙනයි මේ කරන්නේ. එහෙම කියලා හිතලා අපි කරන එකෙන් දුගතිගාමි වෙන්නේ පින්කම් නිසා. හැබැයි පින්නතුනි බාහිර රූපයක් ඇතැයි කියලා පනවන් ගත්තොත් වෙන ලක්ෂණය මොකද්ද? ඒ පිටස්තර ලෝකේ වෙනස් වෙනකොට, කැඩෙන විදෙනකොට ඒ දුක් ටිකත් එහෙම අපිට ගන්න වෙනවා. අවිද්‍යාව අයින් වෙන්නේ අපි විදර්ශනාව කරොත් තමයි. ඔව්. අවිද්‍යාව දුරු වෙන නම් ආකාර කීපයක් තියෙනවා. විදර්ශනා භාන වඩන වගේම ඒකත් විවිධ ආකාරයෙන් කරන්න පුළුවන්. ඒ අපි කරන ක්‍රම ගැන කියනවා මේ අතරේ. එතකොට පින්නතුනි ඇයි අපි මේ කම්මසකත සම්මාදීතියට ඉහළින් තලයකට යන්න ඕන කියන කාරණයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා? හේතුව තමයි අපි ඇතැම් විට නැවත මේ වගේම මනුස්ස ලෝකයකට එන්න පුළුවන් තින්කම්ලානිසංස විදියට. හැබැයි පින්නතුනි ආවට පස්සේ ආයෙ මුලින් දාම අයන්නේ දාම යන්න වෙනවා. ලංකාවේ ඉපදුනොත් ඉතින් අයන්නේ දා යන්න ඕන, මෙහෙ ඉපදුනොත් ඉතින් ඒ අකුරින් දාම ආයෙ යන්න ඕන. ආයෙ අල්පබඩ් එකේ ඉඳලාම ආයෙ කරන්න ඕන මහාචාර්ය කෙනෙක් වුණා. ඊළඟට උපාදි නැහැ. ආයි ධනයත් ආයි බිඳු විනාම ආයි යන්නවා. ඇතැමිට මේ පින්කම ආනිසංස විදියට ඇතැමිට හොඳ ධනයක් තියෙන තැනක ඉපදෙන්න පුළුවන්. ජීවිත කාලයම ඔබට රැකී රක්ෂා කරන්න නොවන විදියට හොඳ ධනවත් තැනක ඔබ ඉපදෙන්නත් පුළුවන්. හැබැයි ඒ පුදුනත් ඔබට මහලු වෙන එකෙන් බේරෙන්න බෑ. මරණයට පත් වෙන එකෙන් බේරෙන්න බෑ. ඔබ ඊටාම කැමති ප්‍රියමනාපයකින් වෙන් වෙනකොට හිතට එන දුක නිදහස් වෙන්න බෑ. ඒ දුක් ටිකෙන් හැම ඔබට එනවා. ශාරීරික නිරෝගීව තියෙන කාලෙ හොඳට ඔබ එහෙම යන්න පුළුවන්. හැබැයි ඒක ටික දුරවල වෙනකොට බාහිරට ඔබට පෙන්වන්න පුළුවන් වයසක කෙනෙක් නෙවෙයි කියලා. හැබැයි මහලු භාවයේ දුක ඔබට දැනෙනවා. දැනෙන්නේ ඇයි? අපි මේ බාහිර රූපේ මත අපේ හිත පිහිටලා තියෙනවා. අපේ ජීවිතේ වෙලා තියෙන අද මේ රූපය. එකක් අපේ රූපය, අනිත් එක අපේ ළඟම ඥාති මිත්‍ර ආදීන්ගේ රූප. ඒ තුන අපි සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම මතයි නිතරම ඉන්නේ. මෙන්න මේ අවිද්‍යාවෙන් දුර වෙන මාර්ගය තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට පළවෙනි පියවර තමයි සුගතිය යන්න පුළුවන් විදියට හොඳ කර්ම ශක්තියින් කරගෙන වැඩිපුර ඉන්න. සුගතිය යන්න කරන්න පුළුවන් හොඳ කර්ම මොනවද? පෝදාන සීල භාවනා දන් දෙන එක හොඳයි. කුඩා සතෙකුට කෑම දෙක ටිකක් දෙන එක ඉඳන් බුදුරජාණන් වහන්සේ දානය පූජා කිරීම දක්වා විවිධ මට්ටම් වලින් දේශනා කළා. සාංගික දානමේ පින්කම් වල ඉහළ මානසික විදියට දේශනා කළා ලෞකික දාන වල. ඊළඟට දානෙට වඩා සීලේ ආනිසංස දේශනා කළා. දාන කරත් යතෙන් මෙට ඉහළට ගියාට පස්සේ ආවාසයක් සංඝාවාසයක් පූජා කිරීම ඊට වඩා ආනිසංස විදියට දේශනා කළා. ධර්ම දානමේ පින්කම සබ්බදානං ධම්මදාන දිනාතික විදියට ඉහළ මානසික විදියට දේශනා කළා. පංච සීල රකින්නවා නම් ඊට අදාළ ආනිසංස දායි කියලා දේශනා කළා. ඒ කසුරු සණක් ගන්න මොහොතක් සම්බේ සත්තා බවන් සුඛිතර්ථා කියලා සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා හිතනවා නම් බාහිර ලෝකේන ලෙඩ වෙලා ඉන්න මහලු වෙලා ඉන්න මේ හැම දෙනෙක්ම සුවපත් වෙත්වා කියලා දවස රණවානේ විනාඩි දෙකක් හරි සිය කරන්න පුළුවන් නම් සමන්ට ඒක ලොකු කුසලයක් වෙනවා. දැන් ඔන්න ප්‍රශ්නේ උත්තරේ. එතකොට මෛත්‍රී භානාව වඩනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මම සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා කිව්වහම හැම දිනෙකම සුවපත් වෙනවාද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. සමහර විට සුවපත් වෙන්න පුළුවන්. ඒ ඇගේ කර්ම ශක්තියෙන් ගෙවිලා තියෙනා. නැත්නම් වෙනත් සිදුවීම් ආශ්‍රයෙන් නම් ඒ රෝගේ හැදිලා තියෙන්නේ. රෝග වෙන්නේ එක හේතුවකින් විතරක් නෙවෙයි. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීව රෝගෝම කියලා කාම විපාක ජාබාධා දක්වාම විවිධ විදිහේ රෝග තියෙනවා. කර්ම විපාක වලින් තියෙනව සමාන කාලයක්ම ගෙවන්න වෙනවා. එයින් මෙහා තියෙන සමහර අපි කියමු අමනුෂ්‍ය දෝෂ වෙන්න පුළුවන්. සමහර බාහිර බලපෑම් වලින් තියෙන දේවල් වෙන්න පුළුවන්. සමහර දුක් පීඩා සමහරට වෙන දේවල් අසමගී කාම වලින් වෙන දේවල් අනේ මේ සමගි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනකොට සමග වෙන්න පුළුවන් සමහර අය. මනුස්ස විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ වනයේ මෛත්‍රී භාන වඩනකොට කැළිඳගෙන කැළේන සත්තු සමග වෙලා තියෙනවා. ඇතැම් විට කොටියන් සිංහයන් මුවන් එක සෙල්ලම් කරලා තියෙනවා. ඇතැම් විට හාවෝ ගිහිල්ලා කොටියන්ගේ ළඟ සිංහයන්ගේ ළඟ උණුසුමට ඉඳලා තියෙනවා. පිනසුණියගේ හිත වෙනස් වෙනවා මේත් එක්ක. ඉතින් මේ විදිහට අපේ මෙත්සහගතව ආශිර්වාද කරනකොට කිසියම් විදියක වෙනසක් වෙන්න පුළුවන්. ඇතැම් විට එහෙම වෙනසක් නොවෙන්නත් පුළුවන්. සමහරගේ දැඩි හිත තියෙනවා නම්, කර්ම ශක්තියක් තියෙනවා නම්, නොයෙත් විදියේ බාහිර අමනුෂ්‍ය ආදී සමහර දැඩි බලපෑම් තියෙනවා නම් අපට ඒ වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි බාහිර කෙනෙක් වෙනස් වුණා හෝ නොවුණා හෝ මෛත්‍රී භානා කිරීමේ පරමාර්ථය ඒකම නෙවෙයි. මෛත්‍රී භානා කිරීම අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ හිතේ තියෙන ද්වේෂය දුරු කර ගැනීම. තමන් අනිත් අය ගැන තියෙන අමනාපය දුරු කරගන්නයි මෛත්‍රිය වඩන්නේ. මොකද ද්වේෂයේ තිමුණතින් තමන්ගේ හිතට තමයි ඒකෙන් පාඩුව. තමන්ගේ අභ්‍යන්තරයට සේෆ්ටි එකක් දාගන්න, රැකවරණයක් දාන්න තමයි මේ සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියලා තමන් කියන්නේ. එහෙම කිව්වොත් තමන්ගේ කමනාප කෙනා තමන්ගේ කැතමිට යාළු වෙන එකක් නෑ. තමන් වඩනකොට තමන්ට යාගෙන තියෙන අමනාපේ නැති වෙලා යනවා. හේතුඵල ධර්මයේ සිද්ධාන්තය මත තමන් යාට වෛර නොකර ඉන්නකොට යාට මේකේ ඵලයක් අත්දැකන්න ගන්න තමයි. එයා ඇතැමිට බද්ධ වෛරයේ විදිහට දිගටම සසර ගියන එකක් නම් දිගටම තියාගන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේවදත්තත් එහෙම දිගට ආවේ. බුදුහාඳුරෝ මෛත්‍රී වැඩුවා කියලා දේවදත්තගේ මෛත්‍රී වෙනසක් උනේ නැහැ. නමුත් බුදුහාඳුරන්ට උන්වහන්සේ අපාගත වෙන මට්ටමට ගියේ නැහැ. දේවදත්ත හාමුදුරේ කර්ම කරගෙන දුගති ගාමී වුණා නොයෙක් විදිහ දුක් විඳා. නමුත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ අභ්‍යන්තරයෙන් රැකවරණේ දාගෙන මේ පැත්තෙන් තමන්ගේ දුක්ටගෙන නිදහස් වුණා. මේ ජීවිතයේ වශයෙන් මානසික පීඩා ටික විතරක් නෙමෙයි, මරණයෙන් පස්සේ අපාගත වෙනකත් ප්‍රබල හේතුවක් තමයි ද්වේෂය කියන කාරණේ. එනිසා පිනොතුනේ මෛත්‍රී භාන වැඩි මානසිකයේ තමයි තමන්ගේ පැත්තේ තමන්ගේ මනසට රැකවරණයක් තමන් දාගන්න එක. අපට මුළු ලෝකෙම වහන්න හැම වෙලින් මේ පෘථිවිය වහන්න බෑ. නමුත් අපට එකක් කරන්න පුළුවන්. මොකද්ද? අපේ කකුල් දෙක වැහෙන අපට සෙරෙප්පු දෙකක් දාගන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි තමන් නිතරම මෛත්‍රී සාගත ඉන්නකොට තමන්ට අනිත් කෙනා හතුරේ කියලා තමන්ට පේන්නේ නැහැ. තමන් යාගෙන දරුවේ දිහා බලන ආකාරයෙන් තමන් බලන්නේ තමන්ට ඒකෙන් ගැටුවක් මේ පැත්තේ ඉන්නේ නැහැ. අනිත් දේ තමයි මේ මෛත්‍රී වැඩියම පිනතුනේ හිත එකඟ කිරීමේ සමත කමටහනක් මේ. අනිත් කෙනා සමග වුණත් නොවුණත් නිරෝගී වුණත් නොවුණත් තමන් මේක කළා සීල සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මේ කුසල සිතිවිල්ලම වඩලා හිත ධාන මට්ටමට පත් වෙන කම්ම හිත දිනු කරගන්න කමටහනක් මේක. ඉතින් පින්නතුනේ අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඕන විශේෂයෙන්ම අබුද්ධෝත්පාද කාලවල ලෝකයේ අය මේ මෛත්‍රී විහරණේ වඩලා කල්පගණන් සුගතිගාමී වෙලා තියෙනවා. ඉතින් පින්නතුනේ පුළුවන් නම් දවසට විනාඩි 2කින් පටන් අරන් ටිකෙන් ටික මේක වැඩි කරන්න. දවස් දෙකක් නෙවෙයි අඛණ්ඩව මාස ගණන් අවුරුදු ගණන් මේක වඩන්න. මුලදී අපි වාඩි වෙලා විතරයි කරන්නේ. පස්සේ අපිට තිට්ඨං කරන්නේ සින්නෝවා සයනෝවා යාවත සිවිගත මිද්දෝ කියපු විදියට වාඩි වෙලා ඉන්නකොට ඇවිදිනකොට හැසිරෙනකොට නිදිනකොට ඉඳගෙන ඉන්නකොට හැම ඉරියව්වෙදීම හතර ඉරියව්වෙදීම සමන්ට මේක වඩන්න පුළුවන්. එතකොට මෙන්න මේ මට්ටමට එනකම්ම තාම අපි කියන්නේ මේ ලෞකික සම්මාදිට්ඨිය මට්ටමයි මේ කියන්නේ. එතකොට ලෞකික සම්මාදිට්ඨියෙන් ලැබෙන අනිසංස තමයි තමන්ට නැවත සුගතියකට එන්න පුළුවන්, නැවත දිව්‍ය ලෝකයට යන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රූපයක් නිරුද්ධ කරලා කල්ප ගානකට බඹලෝ යන්නත් පුළුවන්. දවසකට දෙයකට නෙවෙයි. කල්ප දහස් ගානකට මෛත්‍රී ධානය වඩමින් හිත දිනු කරලා අනිත් ධානය දිනු කරගෙන ඉහළට යන්නත් පුළුවන්. එතකොට මෙතෙන්ට එන කාන්තින්නතුනි ලක්ෂණය තමයි මෙතෙන්ට එන කාන් දර්ශනය බුදුදහමේ විස්තර කරන මේ කාරණය වෙනත් නොයෙක් ආගම් දර්ශනවල තැන් තැන්වල තියෙන පුළුවන්. හැබැයි ඒ මොනව වුණත් මේකේ පදනම මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා තමයි මේ සංස්කාර හටගන්නේ. මොකද මේ අවිද්‍යාව කියලා කියන්නේ? එයාට ඇහැට රූපයක් පේනකොට යන් හිතෙන්නේ ඒ පේන රූපය ඒ විදියටම රූපයෙන්ම මට සැප දුක් එන්නේ කියන කාරණය. මේ බිත්තිය මට බිත්තියක් නම් ඕනෑම කෙනෙකුට මේක බිත්තියක්, ඕනම කෙනෙකුට මේක අල්ලන්න පුළුවන්, ඕනම කෙනෙකුට මේක ඇටම් එක බෙදලා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන බලන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා විද්‍යාඥයෝ වගේ. මේක තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉඳලා මේ ලක්ෂණයේ ස්වභාවය. නමුත් බුදුදහම මෙතන ඉඳලා දැන් ප්‍රධාන ඉරකින් වෙන් වෙනවා. මෙන්න මෙතනින් පස්සේ දේශනා කරනව පින්තුණි. මෙතෙන්ට එනකන් අපිට කියන්න පුළුවන් මෙතෙන්ට විතරක් දන්න කෙනා තමයි කියන්නේ පන්සලේ පල්ලියේ කෝවිලේ දැල්වෙන්නේ එකම පහනයි කියලා. නමුත් පින්තුණි මෙතනින් පස්සේ පහනක් තියෙනවා. ඒ පේන පහන සම්බුදු සසුනක විතරක් දැල්වෙන පහන. අන්න ඒ පහන තේරුම් ගත්තොත් තමයි ඇත්තෙම අපි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණා කියලා දන්නේ. ඒ විතරක් නෙවෙයි. අන්න ඒ පහන අපට හිතෙන අපට දැලලා තියෙන කියලා. ඇයිකට හේතුව? අර එහා පැත්තේ තියෙන කරුණ මෙතනින් පස්සේ තියෙන කරුණ වල වාක්‍ය ගණන් අපට පාඩම්. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනවා, චතුරාර්ය සත්‍ය කියනවා, පරිසම්පාදේ කියලා කියනවා, අනිත්‍ය දුක අනාත්ම වචන ටික ඔක්කොම පාඩම් අපට. අපි හිතාගෙන ඉන්න මේන් පස්සෙත් අපි පහන දැල්වගෙන ඉන්නේ කියලා. පෙන්නතුනි වචන පාඩම් කිරීම හෝ නොකිරීම නෙවෙයි මෙතනින් පස්සේ බලන්නේ. මෙතනින් පස්සේ බලන්නේ අවබෝධය බලන්න. වචන පාඩම් නොකර සෝවාන් සකදාගාමි කියලා වචන නොකිව්වත්, සංඛාය දිටිය කියලා නොකිව්වත්, අවිද්‍යාව ගැන වචනවත් නොකිව්වත්, රහතන් වහන්සේ කියලා වචනවත් නොකිව්වත්, ඒ තැනත්තාට අදහස් ටික තේරුණොත් දුක නිදහස් වෙන පුළුවන්. ඔබ අහලා ඇති. පස්සග මහණුන් සෝවාන් වෙනකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වචන අහලා තිබුණේ නැහැ. සෝවාන් සකදාගාමි කියන වචන අහලා තිබෙත් නැහැ. බාහ්‍ය දාරුචේරිය රහත් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සංයෝජන 10 එක වචනයක්වත් අහලා තිබෙවත් නැහැ. බාහ්‍ය දාරුචේරිය රහත් වුණා. නමුත් ඒ න්‍යාය වෙනත් වචන වලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ අපි බලන්න ඕන වචන නෙවෙයි වචනෙන් කියන මීනින් එක අපට තේරුණාද කියන කාරණා. මෙන්න මෙතෙන්ට අපි දක්ෂ වෙන්නට ඕන. මෙන්න මෙතෙන්දී අපි අනතිමානි වෙන්න ඕන. අපි දන්නේ නැත්නම් දන්න කෙනෙකුට වැඳලා හරි ඉගෙන ගන්න ඕන මෙතන අපි වෙන්නතුනි. මෙන්න මෙතන ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරක් දේශනා කරන ධර්මයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි. ලෝකයේ අනිත් ආගම් දර්ශන ඔක්කොම කියන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ තිබෙච්ච ලෝකයක් අපි ඉපදුණා. අපි මියගියාට පස්සෙත් ඒ ලෝකෙ ඉතුරු වෙනවා කියන කාරණා. මේක හරි. හැබැයි මේක හරි සම්මුති සත්‍ය තුල විතරයි. මේක හරි only in conventional truth. When we go to the ultimate truth, the supramundane level, this is not true. පින්නතුනි කම්මසකත සමාධියේ ඉඳලා ලෝකෝත්තර සමාධියේ යනකොට තියෙන ප්‍රධානම වෙනස තමයි අපේ සම්පූර්ණ ජීවිත අත්දැකීම කියලා කියන්නේ අපෙන් ඇහැට රූප බලන එක, කනට ශබ්ද අහන එක, නාසයට ගඳ සුවඳ විඳින එක, දිවට රස විඳින එක, ශරීරයට පහස ලබන එක, මනසට අරමුණු වෙන එක. ඒ අරමුණු ගන්න මේ පැත්තේ ආයතන හයක් තියෙනවා. මොනවද 10? ඇස තියෙනවා, රූපේ කන තියෙනවා, නාසය, දිව, කය, මනස. අභ්‍යන්තර ආයතන හයක් තියෙනවා, බාහිර ආයතන හයක් තියෙනවා. මේ ආයතන 12ම ලක්ෂණය මොකද්ද? මේ ආයතන 12ම ලක්ෂණය තමයි පාලියෙන් කියන්නේ අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියලා. පෙර නොතිබී හටගත්තා හේතු නැතිවීමත් එක්කම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. ඉංග්‍රීසි වලින් කියනවා නම් not being occurred comes to occurrence, being occurred will not go to occurrence. මේ ආයතන අභ්‍යන්තර ආයතන හයේ බාහිර ආයතන හයේ කිසිම දෙයක ස්ථිර පැවැත්මක් නැහැ කියන්නේ මොකක්ද? මේවා කැඩෙන බිඳෙන එක විතරක් නෙවෙයි. දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අනිත්‍යය කියන එක මේවා කැඩෙනව වෙනස් වෙනවා කියන එක. ඒක අනිත්‍ය නෙවෙයි කියන එක. මේක විපරිණාමය. ඒක චේන්ජින් එක. It is not impermanence. There is a difference between impermanence and changing. But a lot of people think that both of them are same. But it has a very deep difference. එතකොට විපරිණාමය කියන්නේ මේ තියෙන දේ වෙනස් වෙනවා කියන ස්වභාවය. අනිත්‍ය කියන්නේ ඊට වඩා ගැඹුරු එකක්. අනිත්‍ය කියන්නේ ඇහැට රූපයක් පේනකොට ඒ රූපේ තියෙන්නේ කලින් මෙතෙන්ට ඇවිල්ලා නෙවෙයි මේ මොහොත එක්ස්පීරියන්ස් එකක්. ඒ එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ බාහිර රූපේ තියෙන විදිහට නෙවෙයි. Tamante එක තියෙන්නේ Tamanගේ අභ්‍යන්තර ආයතන වලට සාපේක්ෂ. අපි නිතරම මෙහි ආම හැමදාම මේ පිටිය පැත්තට අත දික් කළා මම කියන්නේ ඒකම තමයි. අදත් ඒකම තමයි කියන්නේ. පින්නතුනේ මේ පිටිය කියලා අපට පිටියක් වුණාට මේක හැම දිනටම පිටියක් නෙවෙයි. අද අපේ ආයතන දෙකේ අංශියක සමාන නිසා අපට හිතන් ඉන්නවා කාටත් මේ පිටියේ පිටියක් කියලා. නමුත් පින්නතුනේ මේක පිටියක් වෙන්නේ මගේ ලෝකෙට විතරයි. මෙතන ඇතුළේ ප්‍රේතෙක් භූතෙක් හරි හිටියොත් එහුට මේක පිටියක් නෙවෙයි. ඔහුට මේකෙන් එහා පැත්තට යන්න පුළුවන්. මේකෙන් එහා පැත්තට පේන ඔහුට. නමුත් ලෝකයේ අනිත් සියලුම විද්‍යාඥයන්, ආගමිකයන්, දාර්ශනිකයන් කියන්නේ මොකද්ද? මේක යම් කිසි වස්තුවක් නම් මේ වස්තුව හැම දෙනාටම එක වගේ පේනවායි කියලා. බුදුදහමේම කියන්නේ. බුදුදහමේ කියන්නේ මෙතන සතර මහා භූත රූප වල එකතු වීමක් තියෙන්නේ. හැබැයි මේ එකතු වීමත් ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ මං හදාගත්තු ලෝකයක් මට පේන්නේ. මං හිත දිනු කළ මගේ ආයතන දෙක වෙනස් වුණා නම් මට උනත් මේ පිටින් එහා පැත්තට යන්න පුළුවන්. මට මෙතන වතුර ටිකක් පේනවා නම් ඒ වතුර ටික මගේ ලෝකෙට පේන වතුර ටිකක්. ඒක හැම දිනකටම වතුර නෙවෙයි. පින්තුන අහලදී අපි කලින් උදාගත් උපමාවක්. බුදුරජාණන් වහන්සේගේ කතාව. කාලේ සිද්ධිය. එක්තරා කැලේක ගිහිපෝ වැද්දෙක් කැලේක මුවෙක් ඝාතනය කළා. මැරුව පොඩි පැටියෙක් කියන මුවෙක්. මුවාම ඝාතනය කළා. මේ මුවාව මරපු ගමම මේ තැනැත්තාට දැඩි පිපාසයක් ආවා. දැඩි වතුර තිබහක් ආවා. ඊට පස්සේ වතුර හොයාගෙන හැම තැනටම ගෙලින්දා ගහන ගිය බලන බලනදී කිසිම ලින්දක වතුර නැහැ. අන්තිමට කැලේ ආරණ්‍යයක් තිබෙනේ, ආරණ්‍ය කුටිවලට ගියා. ගිහිල්ලා හැම කලේම හැර හැර බැලුවා, එකම කලේවත් වතුර නැහැ. අන්තිමට මේ සායනහතරට බැන්න, ඇයි මේ වතුර ටිකක්වත් ගෙනලා තියන්න බැරිද කියලා. සායනාංජල කියලා කියනවා, බලන්න මේ වතුර පිරෙන්න තියෙන පේන්නේ නැද්ද කියලා. තේන තුනි සාමින වහන්සේලාගේ ලෝකේ වතුර පේනවා, මෙයාගේ කර්මෙන් හදපු ආයතන ලෝකේ වතුර පේන්නේ. මෙන්න මේකයි තේන තුනි, මෙන්න මේකයි මෙයාගේ අත්විඳින ලෝකයේ සැබෑ ලෝකයක් නෙවෙයි තේන තුනි. මේ අපි ඇහැට දකින්න රූප, මේ කනට අහන ශබ්ද, මේ නාසයට ගඳ සුවඳ, මේ ආදී ඉන්ද්‍රියන් හයටම මේ මොහොතේ ගන්න අත්දැකීම තේන තුනි කලින් තිමිච්ච අත්දැකීමක් නෙවෙයි. මේක මේ මොහොතේ තමන්ගේ හිතට තමන් විසින් නිර්මාණය කරගන්න ලෝකයක් මේ පේන. දැන් කෙනෙක්ගේ ෆෝන් එක රින්ස් යනකොට අපි ෆෝන් එක දිහා බලනවා, ඒ ෆෝන් එක තියෙන බෑග් එක දිහා බලනවා, බෑග් එක අයිති කාගේද කියලා බලනවනේ. සියලුම දේවල් අපි මේකට කියලා බැඳලා ගන්නවා. මේ අන්තිමට අනිත් කෙනාගේ බෑග් එකේ කියලා අමනාපෙන් බලනවා, බලනකොට තමන්ගේ බෑග් එකේ ෆෝන් එක තියෙනවා. පින්නතනි, ඒ මොහොතේ අපි මේ ආයතනවල විකෘතිතාවය මේ බලන ලෝකයේ අපේ රූපේ නිතරම තවත් දෙයකට බැඳලා මේ තියෙන අපේ දුක් ටික හට ගන්නවා. නමුත් මේ ධහම තුළ සතිය සහ ප්‍රඥාව කියන දෙකේ ඉන්න කෙනා බලන්නේ ඊට වඩා ගැඹුරම තැනින් මේ අත්දැකීම ගන්නවා. දැන් මේ එක සිද්ධිය තුළ කී දෙනෙකුට නම් මානසික පීඩාවක් ආවද? නමුත් ධර්මයේ ඉන්න කෙනාට ඒක ඇහැවත් කරවල බලන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ඔහු ඒක එනකොටම බලන්නේ බාහිර නෙවෙයි, මේ පැත්තේ Tamanට මොකක්ද දුනේ කියන එක බලන්නේ. ඔහුට සුතේ සුත මත්තංගල. පින්නතුනි, ඔය වගේ සරල දෙයකින් නෙවෙයි. බුදුදහම තුළ ඔයිට වඩා ගැඹුරම තැනකින් අපට ධර්මයෙන් ප්‍රතිලාභය ලබා දෙනවා. ඒ බෙනිෆිට් එක ලබා දෙනවා. කොහොමද යන්නේ? අපේ තාම් ප්‍රියමනාප කෙනා අපේ ඇස් දෙක ඉදිරි පිටදීම ජීවිතක්ෂයට පත් වෙන අවස්ථාව තුළදී අපේ හිතේ කිසිදු මානසික පීඩාවක් ඇති නොවන විදියට මේ පැත්තෙන් Tamanට ආරක්ෂාව දාලා ඇති. අද පින්නතුනි, අපි Tamanගේ දරුව දෙස බලනකොට මේ දරුවා බාහිර ඉන්නවා කියලා අපි බාහිරට පනවගෙන ඉන්නේ. ඇසෙන් රූපයක් දකිනකොට මේ තියෙන්නේ, මේ ඉන්නේ මගේ තාත්තා, මේ ඉන්නේ බෙත්තිය කියලා හිතුවට පස්සේ අනේ මං අද උපේක්ෂා සාගතුයි නෝ, මං ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ කියලා ඉන්නෝනේ. දරුවා මෙතන ඉන්නවා, අද නම් මං ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ කියලා ඉන්නවා. හැබැයි දරුවාට මොකක් හරි අනතුරක් වෙච්ච වෙලාවේ තමයි බලන්න ඕනේ. ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑද කියන ගෙදාන තමයි බලාගන්න ඕන. පින්නතුනි, බාහිර රූපයක් Tamanට නිර්මාණය වුණාට පස්සේ අවිද්‍යා ලෝකයෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක පටන් අරන් අවසන්. ඒක පටන් අරන් නම් පොතේ දවසන් ඉන්නේ අංග 12ම පින්නතුනේ ගිහිල්ලා ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඇහැට දකින්න රූපය මේ මගේ පුතා, මේ මගේ අම්මා, මේ බිත්තිය, මේ වටාපත කියලා, මේ වටාපත කියලා වටාපතට අපට උපේක්ෂා සාගත ඉන්න පුළුවන්. හැබැයි මේ වටාපත බාහිර තියෙන එක හිතුවොත් මේ බලන විදියටම තමයි තමන්ගේ දුව දෙස, තමන්ගේ පුතා දෙසත් බලන්නේ. බුදුරජාණන් වහන්සේගේ දහම කියන්නේ පුතාට දුවට ආසාව දුරු කරන කලින් Taman ඉදිරි පිට ඉදිකටක් තියනවනම්, නූල් කැල්ලක් තියනවනම්, අන්න එතනින්ම හටගන්න විදිය, නිර්මාණය වෙන විදිය නුවණින් බලන් හුරු කරනවා. එතන ප්‍රායෝගිකව වඩපු කෙනාට Tamanගේ දරුවත් එකයි, අම්මත් එකයි, තාත්තත් එකයි, Tamanම මියගියත් එකයි, ඒ කිසිදු තැනකදී Taman හිත බාහිර තුල ඔහුගේ බැසගන්නේ නැහැ. පින්නතුනි, මේකේ පළවෙනි පියවර තමයි සුතමේ ඥානින් මේක අසහදර ගන්න ඕන. අපට දුකක් හට ගන්නව නම් හටගන්නේ කොහොමද? ඇතෙන් රූපයක් දකිනකොටම අපි හිතනවා මේ රූපය බාහිර තියෙන කියලා. නමුත් ඇහැට රූපයක් දකිනකොට වෙන්නේ බාහිර වර්ණ මාත්‍රේ විතරයි ඇහැට පතිත වෙන්නේ. ඊට පස්සේ ඒක එතනම මේ මොහොතම ශනිකව නිරුද්ධ වෙනවා, සීස් වෙනවා. ඒ අරබයා සඤ්ඤා වේදනා දෙකක් මානසිකව හට ගන්නවා. ඊට පස්සේ ඒ සඤ්ඤා වේදනා දෙක තමන්ගේ මනින්ද්‍රියෙන් සිහි කරනකොට ඊට පස්සේ මනෝවිඥාණය හටගෙන තමයි ඊට පස්සේ ඒක හඳුනාගන්නේ, ඒක විවේචනය කරන්නේ, ಗುಣ දොස් බලන්නේ. අර ඒ දේ අපේ ඇහැට දකින රූපයේ කනට අහන ශබ්දය මේකේ අපි අවබෝධය ලබනකොට අර මුලින් ආයතන වලට ප්‍රතිවිච ස්වභාවය නිරුද්ධ වෙනවා. නමුත් අපට ඒක තේරෙන්නවත් නැහැ කියනත. මොකද ඒ තරම් මේ හිත වේගවත්. ඇහැට රූපයන් දකිනකොටම අපි හිතන්නේ දරුවයි කියලා. ඒ දරුවාම දැස වෙනත් කෙනෙක් බලන විට හිතෙන්නේ ඇතැමිට මිනිබිරියක් කියලා. ඒ දරුවා දැසම තවත් කෙනෙකුට බලනකොට හිතෙන්නේ මගේ බිරිඳ කියලා. ඒ දරුවා දැසම සිංහෙක් බලනවා නම් කොහොමද වෙන්නේ? සිංහයද? ඔව් මට හොඳ දවල්ට කෑම වේලක් හොඳට නාලක් තියනවා කියලා හිතෙනවා. පින්නතුනි එකම රූපයේ දැස එක්කෙනෙකුට දරුවෙක්, එක්කෙනෙකුට මුණුබුරෙක්, එක්කෙනෙකුට සාමි දියණියක්, එක්කෙනෙකුට කෑම. එතකොට ඒ කෑමවත් දරුවවත් මේකෙ තිබ්බ නෙවෙයි. ඒ බන්න පුද්ගලයාට අනුරූපව තමන්ගේ ආයතන විසින් ඒක තමන් ග්‍රහණය කරගත්තා. බාහිර ලෝකේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර. ඒ හතරත් ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. ඒ හතරත් මේ මොහොතේ අපේ ආයතන වලට සාපේක්ෂව තමන් නිර්මාණය කරගන්න දේ. මෙන්න මේ ගමන් මගේදී පින්නතුනි අපට ටිකෙන් ටික අපේ හිත දියුණු කරගන්න ක්‍රමයක් තියෙනවා. දැන් මොන සමථ විදර්ශනා පැත්තට දැන් යන්නේ ඊළඟ ප්‍රශ්නෙට. පින්නතුනි සමථය කියලා කියන්නේ ඒක ලෞකික දෙයක්. ඒක මන්ඩේන් ලෙවල් එකේ තියෙන්නේ. ඒක කන්වෙන්ෂනල් ට්‍රූත් එක මත තියෙන්නේ සමථය කියන එක. ඒ සමථයේ ලක්ෂණය තමයි බාහිර ඇතැමෙට පුද්ගලයෙක් ඉන්නවා කියලා පුද්ගලයා සුවපත්ත්වා කියලා කියනවා. ඔහු ඒ බාහිර රූපයක් පනවගෙන. ඒ විතරක් නෙමෙයි මේ රූපයේ තියෙන පඨවි ආපෝ තේජෝ ආයෝ මේක මේ වගේ දෙයක් හැදලා තියෙන්නේ කියලා ඒකතර සිත සමාධිමත් කරනවා. ඒකත් සමතේ. ඒකත් ලෞකිකයි. හැබැයි ඒකෙන් ඉඳලා ඊට පස්සේ තමන්ගේ මනස පැත්තට යනවා ඊට පස්සේ. අරකින් නවතින්නේ නැහැ. ඇයි ඒ? අපි කොච්චර රූපයක් දැකලා මේක අනිත්‍යයි කියලා බැලුවට මේක කැඩෙනවා බිඳෙනවා කියලා බැලුවට මේක ඇටසැකිල්ලක් කියලා විතරක් බැලුවට පින්නතනේ රාගය සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ නැහැ අපේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි පින්නතනේ අපි හිතාගෙන ඉන්නවා බාහිර රූප විතරයි තමයි ආසා තියෙන්නේ කියලා. නමුත් සිතින් නිර්මාණය කරගන්න රූප තියෙනවා. ඒක සංඥා ස්කන්ධයත් එක්ක සම්බන්ධකමක්. ඔව් ඇත්තම ස්කන්ධ පංචකෙම එකට යන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහම එකට යන්නේ. මේ එකක්වත් වෙන් කරන්න බෑ. 5 aggregates are together. They cannot be divided. එතකොට අපි මනසින් තමයි බුද්ධියෙන් තමයි වෙනස් කර කර බලන්නේ ඇත්තම බෙද බෙද බලන්නේ. එතකොට ලක්ෂණය තමයි පින්නතුනේ අපි අද මේ බාහිර රූපය කැඩෙනවා බිඳෙන කියලා බැලුවට මෙතන උපේක්ෂා සාගතයට පත් කර හිටියට දැන් බලන්න සමන් රාත්‍රියේ සිහිනයක් දකිනකොට නරක බයිබියකන රූපයක් දැක්කා. ඔබට ඒ වෙලාවේ පුළුවන් දෙබ්බිය නොවී ඉන්න. ඔබ ඒ වෙලාවේ බිය වෙනවා. බාහිර ඇතැම් විට රාත්‍රියේ නිින්දේදී ඔබට රතු පාට ඇඳුමක් ඇඳන් කෙනෙක් එනවා. ඇවිල්ලා දෙයක් කියනවා. ඔබට මතකයි ඇඳන් ආපු පාටත් මතකයි. ඒ කියපු දෙයක් මතකයි. එයා කියනවා මට දානයක් දෙන්න කියලා, මට පින් අනුමෝදන් කරන්න කියලා. ඊට පස්සේ උදේ නැගිටිට පස්සේ කියනවා බලන්න ආවලා මේ මන්දන් ආවනේ. මගෙන් පින් ඉල්ලුවනේ අපි එහෙනම් දානයක් දෙමු කියලා දෙනවා. දැන් මේ රතු පාට දේ දැක්කේ ඔබ ඇසින්ද? මේ පින් දෙන්නේ කීප ගැහුවේ කනින්ද? නැහැ පින්නතුනි. මේ ඇස් කන් නාසා දේන්ද්‍රිය වලින් කරන වැඩේම අපේ මනසින් මේ කරන්නේ. අපිට හිතෙනවා මේ ඇසින් කියලා මේක කරන්නේ. ඇසින් යම් කිසි කාර්යභාරයක් කරනවා. නමුත් මේ ඇසින් කරන සියලුම කාර්යභාරයන්ගේ අවසාන බලධාරියා තමයි හිත කියලා කියන්නේ. ඇස් දෙක අන්ධ වුණත්, කන් නොවේසී ගියත් හිතින් මේ ඔක්කොම ටික කරනවා. අන්න එවැනි සිතුවිල්ලක් තමයි මරණාසන්න මොහොතේ අපට එන්නේ. මරණාසන්න මොහොතේ පේන රූපය ඔබට පඨවි ආපෝ තේජෝ වෙන් කරන්න බෑ ඔබට. සිහිනේදී ඔබට පේන රූපය පඨවි ආපෝ තේජෝ අසුභ සංඥාව අට්ටික සංඥාව වඩන්න බෑ ඔබට ඒ වෙලෙදි. පින්නතුනි ඒ මරණාසන්න මොහොතේ පේන රූපය හිතන්න එපා. ඔබට හීනද පේන්නේ මේ ජීවිත කාලේ දැකපු අය විතරයි. ඒ හීනද පේන අය පිනුතුනේ කවුරුවත් මරණයට පත් වෙලා නැහැ. දැන් ඔබට හීන පේනකොට ඔබ දැන් ගමනක් යනවා. ගමන යනකොට වන ලොකු ගහක් තියෙනවා. ඒ ගහක් ළඟම හරකෙක් මැදලා ඉන්නවා. ඒ හරක ඇතැමිට ඔබ පොඩි කාලේ ගෙදරට අල්ලපු ගෙදර හිටිය හරක විදිහ හරකෙක් නේ. කොහොම ගෙදරට යනකොට අනේ මගේ මිනිබිරි කියන නාචිත් ඉන්නවා. ඈ හාකියා පුතේ අපි හුඟක් කලින් රබුටන් කෑවෙනේ රබුටන් ගහ ළඟට යන් කියලා යනවා. අර ගෙදර ජීවිත රබුටන් ගහ. තියෙනතනේ මේ රබුටන් ගහක් දැන් නැහැ. ආචිත් නැහැ. මේ නිරුද්ධ වෙච්ච කිසිම දෙයක් පින්නතුනේ ඇත්තටම මේ සැබෑ ලෝකේ නැහැ. නමුත් අපේ ආධ්‍යාත්මික ලෝකේ මේවා මිය ගිහිල්ලා නැහැ. සිහින පේනකොට පින්නතුනේ ඒ සිහින පේන්නේ මේ ජීවිත කාලේ ඔක්කොම ටික අපට පේනවා. ඒ කවුරුවත් මිය ගිහිපු අය නෙවෙයි. ඇයි ඒ? අවිද්‍යාව කියන්නේ මෙන්න මේක. අවිද්‍යාව පච්ච සංඛාරය කියන්නේ මේක. ඒ ඔක්කොම දේවල් සිහි කරනකොට අපට හිතෙන්නේ තාමේ යකෝ හැරින්නවා කියලා. මරණාසන්න දේ විතරක් නෙවෙයි පින්නතුනේ. මේ සිහිනදි වෙන දේ විතරක් නෙවෙයි. මරණාසන්න වෙලාවේ ලක්ෂණය මොකද්ද? සිහිනදි පේන්නේ මේ ජීවිත කාලේ දැකපු අහපු දේවල් විතරයි. නමුත් මරණාසන්න මොහොතේ දකින අවසාන සිතුවිලි කොහොමද පින්නතුනේ? මේ ජීවිත කාලය විතරක් නෙවෙයි කල්ප ගානක කල්ප 500ක කෙලවරේ තියෙන සිද්ධිය දැන් දෙයක් වගේ හැට පේනවා. ඒ සියලුම දේවල් එකම ලයින් එකකට කියලා පෙන්නන ඔබට. එක ක්ෂණික චිත්තක්ෂණයක් තුල. ඒ මොහොතේ ඔබට රූපේ නිරුද්ධතාවය බලන්න බෑ ඔබට. ඒ මොහොතේ සම්පූර්ණයෙන්ම අපට මනින්ද්‍රියට අපි යටත් වෙලා ඉන්නේ. අන්න එතෙන්ටපත් වෙන කලින් අපි ජීවිතේ ජය ගන්න වෙනවා. ඒකයි මේ කතාවකට දහමක් අපට තියෙන්නේ. මෙන්න මේ දහම තුල දෙපින්න තුනේ මුලදී මේක දහම අහලා මේක සුතමේ ඥාන ඇති කර ගන්නට ඕන. ඊළඟ මේ මෙහෙම දර්ශනයක් ලෝකේ තියෙනවා කියලා නැවත නැවතත් අපි චින්තාමය ප්‍රඥාවෙන් හිතන්නට ඕන. ඊළඟට පින්න තුනේ මේක භාවනාමය වශයෙන් නැවත නැවතත් සමථ විදර්ශනා විදිහට වඩන්නට ඕන. එතකොට සාමාන්‍ය ලක්ෂණය තමයි සමතේ වඩලා සමතේ කියන්නේ බාහිර ලෝකයක් ඇත කියන ආකල්පය තුළ ඉඳලා බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සතිය, ධාතු මනසිකාරය, පටිකූල මනසිකාරය මේ ආදී දේවල් වඩලා අපට හිත සමාධිමත් කිරීමයි මනස පැත්තට හිත තියලා හිත තැම්පත් කරගන්න එකයි සමතෙන් කරන්නේ. විදර්ශනාව කියලා කියන්නේ ප්‍රඥාවට හිත තියලා මනසෙනුත් නිදහස් වෙන එක. ඒ කියන්නේ ශනිකවම තමන්ගේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි මේ ඔක්කොම ටික බලනවා. මේ දෙකක් තුනක් නෙවෙයි වෙනතුනේ මේක 10ක් තියෙනවා. ඇසෙන් රූපයක් දකිනකොට ඇස රූපය, චක්කු විඤ්ඤාණය, චක්කු සම්පස්සය, සත් සම්පස්ස වේදනාව, රූප තණ්හා, රූප සංඥා, රූප සංකේතන, රූප විතක්ක, රූප විචාර කියලා 10ක් ශනිකව යනවා. අපි හිතන් ඉන්නේ 2යි 3යි කියලා නැහැ 10ක් යනවා. පෙර පසු නොවේ සාමශනික වේගින් මේ කියනවා. ඒ යන වේගයත් එක ටිකක් දොවන්න කුරු කිරීම තමයි සමතේ කියලා කියන්නේ. හරියට පැයට සැතපුම් 80ක කෝච්චියක් යනවා නම් ඒ කෝච්චිය යන කෙනාට අපි මොන හරි දෙයක් දෙන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? අපිට ඒ සමාන වේගෙන් ඒ පැත්තට යන්නට ඕන. යනකොට යාට අපට අතකට දෙන්න පුළුවන් සමහර විට. අන්න ඒ වගේ මේ වේගවත් හිත ඒ ඔස්සේම අපිත් යන් ගිහිල්ලා මේ අනිත්‍ය පණිවිඩය මෙයාට දෙන්න උදව්වක් කිරීම තමයි සමතෙන් කරන්නේ. මොකද අපේ හිත නිතරම අතීත අරමුණු කරා යනවා, අනාගත අරමුණු කරා යමින් ඉන්නේ. අපට අරමුණු ගන්නේ වර්තමානවත් හිත තියාගන්න බෑ අපට. ගෙදර මතක් වෙනකොටම ගෙදර උදේ මොකක් හරි සිද්ධියක් මතක් වෙනවා. යාලුවෙක් මතක් වෙනකොට මේ සිද්ධිය හැම මතක් වෙනවා. මතක් වෙනවා නම් කමන්නේ ඒ සිද්ධිය තුල අපේ හිත බැස ගන්නවා පින්නතුනි. මතක් කරන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. දැන් මෙතෙන්දි තමයි පින්නතුනි බුදුදහමේ ප්‍රධානතම වෙනස තීරණයවන්නේ මෙන්න මෙතනින්. බොහෝ දෙනෙක් මයින්ඩ්ෆුල්නස් එක කියලා අඳු ගන්නවා. බොහෝ දෙනෙක් කියන්නේ සයිකියාට්‍රිස්ට්ලා බොහෝ දෙනෙක් ඒවන උගන්වන්නේ වර්තමානය තුළ සිත තියාගෙන ඉන්න කියලා. නමුත් පින්නතුනේ වර්තමානයේ තුල සිට තියාගෙන ඉඳීම විතරක් නෙවෙයි බුදුදහමේ කියන්නේ. අනිත් දෙය තමයි බොහෝ දෙනෙක් කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න, වර්තමානයේ ජීවත් වෙන්න කියලා කියන්නේ නේ. බුදුදහමේම කියනවාද? බුදුදහමේ කියනවා අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න කියලා. පින්වත්නි බුදුදහමේ සියලුම අනුශාසනවල පදනම තමයි සතිය, මයින්ඩ්ෆුල්නස් එක. මයින්ඩ්ෆුල්නස් එක දිනු ගන්නකොට මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා පින්වත්නි. සාමාන්‍ය මතකනේ උපන් දවස් ඉඳලාම දේවල් කියන්න පුළුවන්. ඊට වඩා සිට දිනු කරොතින් මහකුසේ දේවල් ටිකක් මතක් කරන්න පුළුවන්. ඊට වඩා හිත දිනු කරොතින් අග්‍ර ශ්‍රාවකයන්ට අසුමහ ශ්‍රාවකයන්ට පින්වත්නි මහා කල්ප 500ක් ආපදට දේ කරන්න පුළුවන්. මහා කල්ප පොඩි යන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කිසිදු ભેදයක් නැතුව අසීමාන්තිකව ඕනෑම දේ සිද්ධියක් මතක් කරන්න පුළුවන්. මතකේ නෙවෙයි ගැටලුව පින්වත්නි. මතකේ නෙවෙයි ගැටලුව. මොකද්ද ගැටලුව? ගැටලුව තමයි ඒක මතක් වෙනකොට අපේ හිත ඒ තුල බැස ගන්නවා නම් කෙනෙක් බනිනකොටම ඒ බැන්න සිද්ධිය දැන් බනින වගේ කියලා නම් හිතන්නේ. අරගෙන බැනලා ඉවරයි. දැන් අපි ආයෙ පරක්කියගෙන් බැනුමා. කෙනෙකුට ඔබට බනින්න පුළුවන් එක වතාවයි. ඔබ අවිද්‍යාවෙන් ඉන්නවා නම් ඔබ නැවත නැවතත් යාගෙන් බැනුමා. එකපාර බැනුම් එහෙට කමන්නේ නැහැ වෙනතුනි. නමුත් බුදුහාඳුරෝ කියන්නේ මේ ඊළඟ පාරවල් ටිකෙන් බැනුනවා ඉන්න. නමුත් ශ්‍රුතවත් ශ්‍රාවකයෙකුට ඒ මොහොත වෙන බැනුමනොත් නිදහස් වෙන පුළුවන්. එතකොට පින්නතුනි අපි මේ සඳහන් කළේ බුදුහාමුදුරුවෝ මයින්ඩ්ෆුල්නස් එකක් දේශනා කළා. සතිය සම්මා සතිය දේශනා කළ විතරක් නෙවෙයි සතිපට්ඨාන කියලා හෙකුත් දේශනා කළා. සතිය සහ සතිපට්ඨාන කියලා දෙකක් තියෙනවා. සතිය කියන්නේ කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනාපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා මේ සතර ස්ථාන තුල හිත පිහිටුවා ගැනීම. ඒ තුල හිත පිහිටුවා ගත්තට පස්සේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියන එක මේක ඇතිවීම නැතිවීම ඊට පස්සේ බලනවා. එනිසා මුලින් හරියට ගොයන් කපන කෙනෙක් දැක අතින් වන් අතින් ගොයන් ටික අල්ලගත්තා වගේ තමයි සතිය කියන එක. සතිපට්ඨානය කියන්නේ අනිත් අතින් දැක ඇත්තෙන් ගොයන් ටික කපන වගේ වැඩ. බුදුදහමේ සතිපට්ඨාන සතිය විතරක් නෙවෙයි මයින්ඩ්ෆුල්නස් එක විතරක් නෙවෙයි මයින්ඩ්ෆුල් මෙඩිටේෂන් කියලා එකක් දේශනා කරලා තියෙනවා. ඒකට තමයි විදර්ශනාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සමත විදර්ශනා කියන දෙක කෙනෙකුට සමතය ඒ කියන්නේ බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව ආදී භාවනාවකින් හිතම ගා සමාධිමත් කළා. සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියපු විදිහට ඒ සමාධිමත් වෙච්ච හිතින් යාට මේ අනිත්‍යතාවය ඊට පස්සේ විදර්ශනය බලන්න පුළුවන්. ඒකට කියනවා සමත පූර්වංගම විදර්ශනා කියලා. තවත් පැත්තක් තියෙනවා සසරදී මුගා සමතේ දිනු කරපු ඉන්ද්‍රිය ධර්ම වඩපු කෙනෙකුට. දැන් සරුව තාන්ද්‍රෝ පොක්කසාදී රජතුමා බාහ්‍ය දාරුචීරිය මේ වගේ සතර මුඛ කේන්ද්‍රීය ධර්ම වඩලා ආපු අය එවැනි අයට බුදුහාඳුර ඍජුවම විදර්ශනාව දේශනා කරනවා. ඒ අය කියන්නේ කෙලින්ම ඇස අනිත්‍යයි කියලා බලන්න, රූපය අනිත්‍යයි කියලා බලන්න, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා බලන්න. මොකක්ද ඇස අනිත්‍යයි කියලා කියන්නේ? ඇස අනිත්‍යයි කියන්නේ මොකක්ද? ඇස අනිත්‍යයි කියලා බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. මේ ඇස වයසට යනවා, නොපෙනී යනවා, මේක කැඩෙලි බිඳ යනවා, ආදාන කරාට පස්සේ අළු වෙනවා කියන එකනේ. ඒ අනිත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඊට වඩා ගැඹුරු දෙයක් ඇස අනිත්‍යයි. කියන්නේ මේ ඇස සජීවි වෙන්නේ, ඇස හටගන්නේ රූපයේ තියෙන කොට චක්කු විඥානේ චක්කු සම්පස්සේ මේ කරුණු ගානක එකතුවකින් ඒ කන්ඩිෂන්ස් ටික තියෙන කොට ඒ මොහොතේ හටගන්න දෙයක් කියන්නේ. ඒ කියන ඇස බලන්න බෑ. ඇස බලන්න බෑ. මේ බලන්නේ ඇස නෙවෙයි, මේ බලන්නේ රූපය. කණ්ණාඩිය ළඟට ගියත් ඔබට ඇස බලන්න බෑ. බලන්න පුළුවන් ආයතන 12න් එකයි බලන්න පුළුවන්. ඒ කියන්නේ රූප ආයතන විතරයි බලන්න පුළුවන්. ඇස කියන්නේ මේ පෙනීමේ ශක්තිය. කන කියන එක බලන්න බෑ. මේ පේන්නේ රූපය, කන නෙවෙයි. කන කියන්නේ ඇසීමේ ශක්තිය. ඒ ශක්තියේ ලක්ෂණය තමයි ඒක ඒ මොහොතට හටගන්න දෙයක්. ඒක දිගටම පර්මනන්ට්ලි කන්ටිනියස්ලි තියෙන දෙයක් නෙවෙයි. හැම මොහොතේම මේ ආයතන 12 ලක්ෂණේ තමයි ඒ මොහොතේ හටගන්නව නිරුද්ධ වෙනවා කියන ස්වභාවය. නමුත් ලෝකේ හැම දෙයක්ම හිතන් ඉන්නේ බාහිර රූපේ කැල්ලෙමින්ල ගියාට මේ ඇස කියන කිසිම තියෙනවා. ඇතැමිට ඇසත් අනිත්‍ය වුණාට හිත හරි දිගටම නිට්ටිය තියෙනවා කියලා අපි හිතන්නේ. නමුත් බුදුදහමේ කියන්නේ මේ ආයතන 12 එකක්වත් දිගට නොනැසී පවතින දෙයක් නැහැ. හැම මොහොතකම හේතු තියෙනකොට හටගෙන හේතු නැති වෙනකොට එහෙමම නිරුද්ධ වෙන ලෝකයක් තමයි අපි මේ අද පරිහරණය කරන. මෙන්න මේ සුද පිනතුනේ අපි මුලින් කරන්නේ සමත කමඨහනක ඉඳගෙන මේ බාහිර රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ බාහිර අරමුණු පහේ හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කරලා අභ්‍යන්තරයේ පැත්තට හිත දාගන්න එකයි කරන්නේ. ඇසර රූපයක් පේනකොටම බලන මේ පැත්ත හිත පැත්තෙන් බලන්න. සම්බ්දයක් අහනකොට මේ පැත්තෙන් බලන්න. මුලදී සමතෙන් කරන්නේ මෙන්න මේ පැත්ත දිනු කිරීම විදර්ශනාවෙන් කරන්නේ ප්‍රඥාවට හිත තියලා මනසේ පැත්තෙනොත් නිදහස් වෙන එක මනසත් නිත්‍ය දෙයක් විදිහට ගන්නෙ නෑ. අන්තිමට පින්නතුනේ දැනට දැනෙන්නේ මොකද්ද? හැම මොහොතකම ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය කියන්නේ මේ වර්තමාන සිටිවිල්ලක් විතරයි. ගංගාවක් කිව්වම අපි හිතයි ගංගාව හැතැම්ම 50ක් 100ක් 500ක් 1500ක් දිගයි කියලා. ගංගක දිග කොච්චරද? වතුර බිඳුවයි. ඔබ ඇතැමිට අවුරුදු 50ක් 60ක් ජීවත් වුණා කියලා කියනවා. ඔබේ ජීවිතය කියන්නේ මේ වර්තමාන ක්ෂණික සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල ඉස්තරම තියෙන දෙයක් නෙවෙයි. මේ බාහිර පේන දේ කාලයක් අපි විද්‍යාඥයෝ හිතන් හිටියේ මේ ඔක්කොම හැදලා තියෙන ඇටම් වලින් ඇටම් එක විඳින්න බෑ කියලා නේ. පින්නතුනේ එහෙම දෙයක්වත් ඉස්තර දෙයක් බුදුහාමෝ දේශනා කරේ නෑ. බුදුහාමෝ කියනවා මේ අල්ප මාත්‍ර වූ දෙයක්වත් නිත්‍ය දෙයක් තියෙනවා නම් වෙනස් නොවේ ඉස්තරව පැවැත්ම දෙයක් තියෙනවා නම් මම මේ සාසන බ්‍රහ්මචර්යාව ඔබට දේශනා කරන්නේ නැහැ කියලා. පින්නතුනේ අපේ සමස්ත ජීවිතය කියන්නේ මේ වර්තමාන සිතුවිල්ලක් විතරයි. ඒ සිත තනියම තියෙන දෙයක් නෙවෙයි. ඒ සිත චෛතසිකත් එකකට තියෙන්නේ. ඒ සිත වෙන් කරන්න බෑ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මිස්කන්ධ පංචකයක් එකයි ජීවිතයන්නේ. එතකොට මෙන්න මෙතෙන්දි පින්නතුනේ ඉතාම වැදගත් කාරණයක් බුදුදහමේ තියෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය කියන කාරණය. දුක දුක්ඛ සත්‍යයක් කියන දෙකේ වෙනස තේරුම් ගන්නට ඕන. මෙන්න මෙතනින් තමයි පින්නතුනි ඔබ බුදුරජාණන් වහන්සේගේ දහම අහලා තියෙද නැද්ද? ඔබ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලාද නැද්ද කියලා ඔබ ගැන පරීක්ෂා කළ කෙනෙක් බලන්නේ මෙන්න මෙතන. දුක කියලා දෙයක් තියෙනවා, දුක්ඛ සත්‍ය කියලා දෙයක් තියෙනවා. මොකද වෙනස් මේ දෙකේ? සාමාන්‍ය මිනිස්සු දුක කියලා කියන්නේ ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ, මරණ විදුක්ඛ මේ ටික පින්නතුනි. මේ වයසට යන එක, ලෙඩ වෙන එක, මහලු වෙන එක, ප්‍රිය විප්‍රයෝගය කියන මෙන්න මේ ටික තමයි දුක කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. ඒක ලෝකයෙන් පෙනෙන දුක. නමුත් දුක සත්‍ය කියන්නේ පින්නතුනි ඊට වඩා ගැඹුරු දෙයක්. දුක සත්‍ය කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියලා කියන්නේ සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛ කියන කාරණය. පින්නතුනි බාහිර රූපයක් නිර්මාණය වීමට තියෙන මානසිකත්වයටයි දුක සත්‍ය කියලා කියන්නේ. ඇසෙන් රූපයක් පේනකොට මේ රූපයේ බාහිරයි තියෙන්නේ, මේ දේ බාහිරයි තියෙන්නේ. Tamanṭa සිටුවෙලක් හිතනකොට, Tamanṭa පුතා සිහිපත් වෙනකොට, ගෙදර සිහිපත් වෙනකොට, වාහනේ සිහිපත් වෙනකොට මේක බාහිර දෙයක් තියෙන දෙයක් කිය මේ මට දැනෙන්නේ කියලා අන්න ඒ ගන්න ස්වභාවයටයි සංකීර්තේන පංචපාදන කන්දා දුක්ඛ කියලා කියන්නේ. ඒතර බාහිර ලෝකේ දෙයක් නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ, වරදවා තේරුම් ගන්න එපා. බාහිර ලෝකේ දෙයක් තියෙනවා, තියෙන්නේ කොහමද? ඒ මොහොතට මේ විඥානයේ මුල් වෙලා හටගන්න මොහොතට පෙර පසු නොවේ තමන්ගේ ආයතන වලට සාපේක්ෂව හටගන්න ලෝකයක් මේ තියෙන්නේ. ඒ ලෝකේ රෙඩිමේඩ් ලෝකයක් නෙවෙයි. සම්මුති සත්‍ය තුළ රෙඩිමේඩ් ඒවා තියෙනවා. නමුත් මේ ලෝකෝත්තර සම්මාදිටිය තුළ පින්නතුනේ අභ්‍යන්තර ආයතන 6වත් බාහිර ආයතන 6වත් කිසිම දෙයක රෙඩිමේඩ් ඒවා මොනවාක්වත් නැහැ. ඒ මොහොතේ අපේ අභ්‍යන්තර තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව ආදී හේතු කිහිපයක් තියෙනවා. ඒ හේතුවට අනුරූපව මම නිර්මාණය කරගන්න ලෝකයක් තමයි හැම මොහොතෙම පෙරපසුන විහරණය. එතකොට දුක් සත්‍ය කියලා කියන්නේ පිටස්තර ලෝකයක් ඇතේ කියලා හිතාගෙන ඉන්න ස්වභාවය ගන්න ස්වභාවය. එතකොට පිටස්තර ලෝකයේ ඇතේ කියලා ගත්තොත් අර ලෙඩවීම මහලුවීම් ටිකත් එකයි මේ ගන්නෙ. පිටස්තර දරුවා ගෙදර ඉන්නවා කියලා ගත්තට පස්සේ අනේ මම උපේසාසගතව ඉන්නවා කියලා මේ පැත්තෙන් ඉක්මෙන්න බෑ. එතකොට ඒකෙන් දුකෙන් නිදහස් වෙන නම් ඒක අරමුණට එන්නකොටම තමන් දක්ෂ වෙන්නට ඕන. තමන්ගේ සිහිය සානෝනේ තුළ පිළිවා ගන්න. අන්න ඒකට පුහුණු කිරීම තමයි සමථ විදර්ශනා කියලා කියන්නේ. එතකොට දුක කියන්නේ මොකද්ද? ලෙඩවීම, මහලවීම, මරණය කියන මේ දේවල්. දුක සත්‍ය කියන්නේ මොකද්ද? තමන් බාහිර දෙයක් ඇතයි කියලා තමන් හිතාගෙන ඉන්න නිර්මාණය කරගන්න ලෝකය. බුදුරජාණන් වහන්සේ සම්බුද්දත්වයට පත් වෙන කලින්ම, ගිහි ගෙන්නෙක් වෙනත් කලින්ම ලෙඩවීම, මහලවීම, මරණය කියන ඒවා සතර පෙර නිවිති වල දැක්කා. ඇත්තෙම ඒ දෙවිතරක් නෙවෙයි, තමන්ගේ ගෙදරදී තමන්ගේ තාත්තා මහලු වෙන එක දැක්කා, තමන්ගේ අම්මා මැරුණා කියන එක දැක්කා. අහලා තිබුණා. ඒව නෑ කියන්න බෑ. පින්නතුනි, එහෙම දැකපු සිද්ධාර්ථ තාපසතුමා තමයි සම්බුද්දත්වයට පත් වුණාට පස්සේ දේශනා කළේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. පෙර නොයසු විරු දහමක් තමන්ට පහළ වුණාය කියලා. උන්වහන්සේ සම්බුද්දත්වයට පත් වුණ අවස්ථාවේදී අවබෝධ කරගත්තේ අර ලෙඩවීම, මහලවීම කියන දුක නෙවෙයි. එහෙනම් මොකද්ද? සංකීර්තේන පංච උපාදානස්කන්ධා කියන මෙන්න මේ සත්‍යය උන්වහන්සේ මොහොතේ අවබෝධ කරගත්තේ. එතකොට දුකයි දුක සත්‍ය දෙකේ වෙනස තේරුම් ගන්නට ඕන. අනිත් කාරණේ තමයි සමුදයයි සමුදය සත්‍යයයි කියන කාරණේ. සමුදය කියන්නේ දුකට හේතුව කියන එක. එතකොට සමුදය කිව්ව ගමන් අපි කියන්නේ තෘෂ්ණාව කියලානේ. තෘෂ්ණාව කිව්ව ගමන් අපි හිතන් ඉන්නේ බාහිර දේවල් වලට තියෙන ආසාව, දරුවට, ගෙදරට තියෙන ආසාව කියලානේ. පින්නතනේ ඒක දුක, මේක සත්‍ය, දුක සත්‍යය කියලා ඒක ගැඹුරු අදහස නෙවෙයි. දුක සත්‍ය කොහෙද තියෙන්නේ? දුක සත්‍ය තියෙන තමන්ගේ අභ්‍යන්තරයේ, තමන්ට තියෙන නන්දි රාගය, මේකට කියනවා නිකාන්ති තණ්හා කියලා. අභ්‍යන්තරයේ තමන්ට තියෙන කැමැත්ත, තමන්ට තියෙන ආසාව නිසා තමයි බාහිරට ආසාව හටගන්නේ. මේ පැත්තේ තමන් කැමති දේවල් තමන් බාහිරත් කැමති. තමන්ගේ මේ ඇතුළට අකමැති දේවල්ට බාහිර දේවල්ද කැමති. තමන්ගේ අභ්‍යන්තරයේ කැමැත්ත විදියටම ඉන්නකම් හොඳයි. බාහිරත් එක දරුවට ආදරේ. අකීක කරුම ලොකු වරදක් කරොත් දරුවට දෙන්නේ නැ දේවල්වත් දෙන්නේ අන්තිමට. පින්නතුනි, දරුවට ආසාව හෝ ගැටීම කියලා අපි කිව්වට ආසාව තියෙන මෙහි. මේ පැත්තේ කැමැත්ත අනුව තියෙන දේවල්ට තමන් කැමති, මේ පැත්තට අභියෝගයක් වෙන දේවල්ට තමන් අකමැති. ඊසා ප්‍රශ්නේ තියෙන මෙහි. බුදුදහමෙන් කරන්නේ බාහිර බඩමුට්ටු වයින් කිරීම නෙවෙයි නිවන් දකින්න කියන්නේ. බාහිර දේවල් බොහෝ ආගමික ශාස්ත්‍රෝවේ කණ හිතන් හිටියේ, විශේෂයෙන් නිගණ්ඨ ධර්මයන් හිතන් හිටියේ දුක හටගන්නේ බාහිරින්. ඒ නිසා ගෙදරක් හරින්න ඕන, ඥාතින් ටිකක් හරින්න ඕන, දරුවෝ ටිකක් හරින්න ඕන, අන්තිමට ඇඳුම් ටිකක් අත්හැරි. තේනතනි, බාහිර දේවල් නිසා නම්, බාහිර දේවල් කර ආසාව නම් සම්දේ සත්‍ය නිවන් දකින්න හරිම ලේසි. එක දවසේ නිවන් දකින්න පුළුවන්. ඔක්කොම ටික දන් දීලා ඔබටත් පුළුවන් සිංහයෙක් වෙන පූඩුවකට බයින්. ශරීරයෙන් දන් දෙන්න. නමුත් ආයි ඉපදෙනවා. බාහිර බඩමුට්ටු වයින් කිරියම නෙවෙයි පිනතුන බුදුදහමේ කරන්නේ. ඇතැම් විට රජ තම උසුලද්දී සුද්ධෝදන රජතුමා නිවන් දැක්කේ පිනතුනි රජ තම කරන්දි. ඒ නිසා මේ අභ්‍යන්තරයට තියෙන ආසාව දුරු කරන එකයි කරන්නේ. හැබැයි මේකෙන් වරදවා තේරුම් ගන්න එපා. දැන් මේ වගේ බණ කියන සමහරට බයයි. එහෙම කිව්වහම වෙන්නේ දන් දෙන්නේ නැහැ, දන් දෙන්නේ නැහැ සමහර අය. මසුරුවයි ඉන්නෝනේ. ওই දන් දෙල නිවන් දකින්න බෑ කියලා. පිනතුනි දන් දෙන නිසා තමයි ඔබට මේ සද්ධර්ම ලැබෙන්නේ. ඔබ දැඩි මසුරු කෙනෙක් නම් ඔබට මේ සද්ධර්ම ලැබෙන්නේ නැහැ. ඒ නිසා දන් දෙන, දෙමව්පියන් සලකන, ඥාතීන් හොඳට සලකන, ස්වාමීන් වහන්සේ උපස්ථාන කරන ඒ දේවල් ටික අවශ්‍යයි ඔබට මෙතෙන්ට එන්න. ඔබ වෙනත් රටකට යන්න, එයා ටිකට් එකක් ගත්ත කියලා ෆ්ලයිට් එක ඔබේ ගෙදරට එන්නේ නැහැ. ඔබ එයාපෝට් එකට යන්න ඕනේ. එයාපෝට් එකට යන්නට ඔබට වාහනයක් තියෙනවා. පයින් හරි යන්නවා. අන්නේ එයාපෝට් එකට යනවා වගේ වැඩක් තමයි පිනොතනි ඔබ අම්මට තාත්තට සලකන එක, යුතුයකම් කරන එක, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන එක, මේ ඔක්කොමගෙම කල්යාණ මිත්‍රත්වය ලබන්න ඔබ ඒ ටික කරන්න ඕන. ඒ ටික කරන කෙනාට තමයි සද්ධාන ලැබෙන්නේ. කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන. ඒ නිසා අපි පුළුවන් තරම් දන් දෙන්නට ඕනේ. සංසාර දන් දීම නිසා තමයි ඔබට මේ වගේ ධර්ම ශ්‍රවණය කරන්න වටා පිටාවක් ලැබෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ඉතුරු ප්‍රතිඵල ටික ඔබ ලබන්නට ඕන. එතකොට සමුදයයි සමුදේ සත්‍යය කියලා දෙකක් තියෙනවා. අනිත් කාරණේ තමයි නිරෝධයයි නිරෝධ සත්‍යය කියලා දෙකක් තියෙනවා. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු නිරෝධය විදිහට සලකන්නේ, දුකෙන් නිදහස් වීම ආසා නොකිරීම විදිහට සලකන්නේ, බාහිර දේවලට අත්හැරීම නැත්නම් හිත හරි අත්හරින්න ඕන කියන පදනමට එනවා. තෘෂ්ණාව දුරු කරොත්ින් දුක නැති වෙනවා කියලා අපි හිතන්නේ. තෘෂ්ණාව දුරු කිරීම රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ නිබ්බාණ කියලා තියෙනවා. හැබැයි පින්නතුනි මේ තෘෂ්ණාව දුරු කිරීම දුරු කරන්න ඕන කියන හැඟීමෙන් දුරු කරන්න බෑ. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව පටන් ගන්නේ සම්මාදිට්ඨිය. දැන් මේ හෝල් එකම අන්ධකාර නම් කෙනෙක් ඇවිල්ලා කිව්වොතින් මේ පේන්නේ නැති එකට හේතු අන්ධකාරය. ඒ නිසා අපි කළු පාට බෑග් එකක් ගිහම මේ ටික අන්ධකාරය අයින් කරන්න කියලා. පුළුවන් අයින් කරන්න. මේ හෝල් එක අන්ධකාරයෙන් පිරෙලා නම් අපි මොකද කරන්න ඕන? අපි ආලෝකයෙන් දල්වන්න ඕන. ආලෝකයේ දල්වන එකේ සිද්ධාන්තය තමයි අඳුර දුරු වෙන එක. අඳුර දුරු වෙනකොට මේ ඔක්කොම ටික අපිට පේනවා. එතකොට දුකට හේතුව තෘෂ්ණාව කියලා කිව්වට තෘෂ්ණාව දුරු කරන්න කියලා නෙවෙයි බුදුහාම දේශනා කළේ. ගැඹුරින් ගත්තාම. ඒ සඳහා ආරස්තංග මාර්ගයේ ප්‍රතිපදාවක් දේශනා කළා. ඒකේ සම්මාදිටිය මුල. එතකොට ඒ සඳහා ප්‍රඥානමය ආලෝකය අපි දල්වන්නට ඕන. ඒකට තමයි පඤ්ඤා භාවනා තියෙන්නේ. ඒකට තමයි විදර්ශනා භාවනා තියෙන්නේ. ඒකට තමයි විදර්ශනා භාවනා තියෙන්නේ. එතකොට අපි මොකක්ද ඒකට කරන්න ඕන? හැම මොහොතෙම හැකි තාක් දුරට අසනිත්‍යයි, රූපය අනිත්‍යයි, චතු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, සම්ප්‍ය අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥාන අනිත්‍යයි. මේ වශයෙන් ආයතන, ධාතු, ස්කන්ධ වශයෙන් මේ හැම දෙයක්ම ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක හැකි තාක් වාර ගානක් වඩන්නට ඕන. ඒ වඩන්න වඩන්න මොකද්ද වෙන්නේ පින්නතුණිය? ටිකෙන් ටික වෙන්නේ හිත බාහිර අරමුණු තුල බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඇසට රූපයක් පේනකොටම දකිනවා. මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙච්ච එකක් කියලා දකිනවා. හැබැයි ඔහු ඒකෙන් ඒ පුද්ගලයා හෝ දෙය ගැන අතීත අත්දැකීම් ටික උට ඉරේස්සල යන්නේ නැහැ. ඒ ටික මතක් කරගන්න පුළුවන්. කෙනෙක් නරක කෙනෙක් නම් ඒක හඳුනගන්න පුළුවන්. නමුත් දන්නවා තමන්ගේම මනස යනුව තමයි ඒක හඳුනාගත්තේ කියන එක දන්න. ඔව් ඒ තමයි. ඒ නිසා තමයි අපි ටිකෙන් ටික හිත ඉක්මවන්න ඕන. හිත හුඟා අපි කාලයක්ම හිත අරමුණු වල දුවමින් තිමිච්ච දෙයක්. ඒ නිසා ටිකෙන් ටික මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය, ඒ වගේ ටිකෙන් ටික අපි හිත පුරුදු කරන්න ඕන. බුදුහාම දේශනා කළා හිත දමණය කරන්න අමාරු දෙයක්. නමුත් දමණය කරන්න පුළුවන් දෙයක් ඒක. ඒක එක දිගටම අඛණ්ඩව අපි කරන්න ඕන. මෙන්න මෙහෙම හිත දියුණු කරපු කෙනාගේ ලක්ෂණේ ලස්සන උපමාවකින් බුදුහාම දේශනා කළා. ඒ උපමාව තියෙන සූත්‍රය තමයි කිංසුකෝපම සූත්‍රය. කිංසුකෝපම සූත්‍රයේ ලස්සන උපමාවක් තියෙනවා. මොකක්ද උපමාව? අපි කලිනුත් මේක කියලා තියෙනවා. නමුත් ආයෙ කියන්නත් පුළුවන්. මතක නැහැ නේ. පින්නතුන එක්තරා නගරයක් තියෙනවා. මේ නගරයේ වටේම තාප්පයක් තියෙනවා. ඒ තාප්පයේ දොරටු හයක් තියෙනවා තැන් තැන්වල. ඒ දොරටු වල මුරකාරයෝ ඉන්නවා. මේ තාපුලෙන් ඇතුළු වෙන පාරවලින් එක මං සංධියකට එනවා හතර මං හන්දියකට. ඒ හතර මං හන්දියේ නගර හිමියා ඉන්නවා. නගරයක් තියෙනවා. ඒ නගරේ වටේ තාපයක් තියෙනවා. ඒ තාපය වටේට ඇතුළු වෙන්න දොරටු හයක් තියෙනවා. ඒ නගරේ මැද හතර මං හන්දියක් තියෙනවා. ඒ හතර මං හන්දියේ මැද නගර හිමියෙක් ඉන්නවා. මෙන්න මේ දොරටු හයෙන් විටින් විට දූතයන් දෙන්නේ පණිවිඩයක් අරගෙන එනවා. ඇවිල්ලා පණිවිඩේ නගර හිමියාට දීලා ආපු පාරෙම යනවා. මතකද කතාව? නගරයක් තියෙනවා. ඒ නගරේ වට වෙච්ච ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරයේ වටේ තැන් තැන්වල දොරටු හයක් තියෙනවා. ඒ දොරටුවල මුරකාරයෝ ඉන්නවා. දූතයෝ දෙන්නෙක් එනවා. නගර හිමියා ඉන්න නගරේ මැද හතර මං හන්දියේ එනකට පණිවිඩය දීලා ඒ ආපු මාර්ගයෙන් යනවා. ତර මේකට උපමා කරලා දෙන්නේ මොකද්ද? මේ නගරේ කියන්නේ පිනතුන අපේ ජීවිතය ගැන මේ කියන්නේ. අපේ ශරීරය ගැන මේ කියන්නේ. අර තාප්පේ වටේට තියෙන දොරටු හය වගේ තමයි අපේ ඇස කන නාසය ආදීන්ද්‍රිය හය. ඒ නගර හතර මං හන්දිය වගේ තමයි පඨවි ආපෝ තේජෝ ආය වලින් හැදිච්ච මේ ශරීරය. ඒ නගර මැද ඉන්න නගර හිමියා තමයි විඥාණය කියලා කියන්නේ. අර දොරටුවෙන් ඇතුළු වෙන දූතයෝ දෙන තමයි සමත විදර්ශනා කියන දූතයෝ දෙන්න. ඔව් පණිවිඩයක් අරන් ඇවිල්ලා නගර හිමියට දීලා ආපෝ පාරෙම යනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන පාර තුලම හොයි. එතකොට මේක තමයි ඇත්තටම අපේ ජීවිතය තුළ සිද්ධ වෙන ස්වභාවය. සිදු විය යුතු ස්වභාවයක් මේකයි. නමුත් ඇත්තටම සිදු වෙන්නේ මේක නෙවෙයි. ඇසෙන් රූපයක් එනකොට අවබෝධයක් ලැබුණට පස්සේ මේ පණිවිඩය අරන් එන්නේ සමථ දර්ශනා දෙකෙන් නෙවෙයි. මේ එන්නේ අසමාහිත වූ මෝහයෙන් සහිතෙන් තමයි මේකෙන් එන්නේ. එනකොට ඇතුළු වෙන දොරටුවේ සතිය කියන මුරකරුවා නැහැ. දොරටුවෙන් ඇතුළු වෙනවා මැද විඥාණයට නගර හිමියාට පණිවිඩය දෙනවා. දීලා යන්නේ ආපු පාරේ නෙවෙයි වෙන පැත්තක යන්නේ. අර කලින් සතිය සහ සතිය කියන දොරටුව මැදින් දොරටු පාලයන් හරහා එන සමථ දර්ශනා දෙකෙන් අරමුණු වෙන කෙනා ඒ පාරින් ඇවිල්ලා ගියා. නගර හිමියට කිසිම හානියක් කරේ නැහැ. නමුත් අපිට ඒක නෙවෙයි වෙන්නේ. අපි සමථ දර්ශනා දෙකෙන් නොසිටියොතින් සතිය සහ සතිපට්ඨානය කියන දෙකෙන් නොහිටියොත් මොකද වෙන්නේ? ඔව් ඇසෙන් රූපයක් දකිනකොටම හිතන්නේ මේ බාහිර රූපය කියලා ඒක අල්ලන්න යනවා. ඒකට ආසා කරන වෙන පැත්ත කියන. එතකොට අර නගර මැද ඉන්න හිමියා එළියට ගන්නවා. ආයි නිකන් පණිවිඩයක් දිල යන එළියට ඇදන් යනවා. එළියට ඇදන් කියන්නේ බාහිර රූප ශබ්ද ආදිය තුළ හිත බැස ගන්නවා. බැසගත්තට පස්සේ නිකන් අතරින්නේ නැහැ. ජරා මරණ කියන දායාද ටිකක් දීලා අවසන් කරා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට අපට ලබා ගන්න පුළුවන් රැකවරණය බුදුහාමුදුරුවෝ මේ අපට දේශනා කරන්නේ. ඒ නිසා දිත්තේ දිට්ඨමත්タン සුතේ සුතමත්タン කියන්නේ මෙන්න මෙතෙන්ට. හරියට හැඩ රූපයක් පේනකොටම මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියලා සිහිය සහ නුවණ තුල අපි හිතියොතින් අපට රැකවරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සකේ පෙත්තිකේ විශේෂ චරිත කියලා. සකේ බික්කවේ පෙත්තිකේ ගෝචරේ විසේ චරද කියලා. මහණෙනි තමන්ගේ පියාගේ විශේෂපතේ වාසය කරන්න. පিত্র භූමියේ තාත්තගේ භූමියේ ඉඳමේ වාසය කරන්න. තාත්තගේ භූමිය කියන්නේ මොකද්ද? ඔව් තාත්තගේ භූමිය කියන්නේ සතිපට්ඨානය. අපේ තාත්ත තමයි බුදුහාඳුරෝ. බුදුරජාණන් වහන්සේ නැමැති පියාගේ භූමිය තුළ වාසය කරන්න නිතරම සතර සතිපට්ඨානය තුළ වාසය කරන්න මිසක් ඇස් දෙක වහගෙන ඉන්න කන් දෙක වහගෙන ඉන්න කියලා නෙවෙයි බුදුහාමර අපට දේශනා කරේ. බුදුහාමර දේශනා කරන ඇස් වහගෙන ඉන්නව නම් කන් වහගෙන ඉන්නව නම් උපදෙන අන්දය උපදෙන බිහිරියයි එහෙනම් රහතන් වහන්සේල වෙන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. ඇහැට රූප නොබලින් එක නෙවෙයි ඇහැට රූපයක් තේනකොටම තමන් දන්නෝ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනවා. ඒ වගේම හොඩේක හඳුනා ගන්නත් පුළුවන්. බාහිර හඳුනා ගන්නකොටම ඔහු ඇතුළ පැත්තෙන් බලන්නේ. හැබැයි ඇතුළේවත් විඥාණයෙන් ඉස්තරය කියලා හිතන්නේ. ඒ විඥානයත් පෙරපසු නොවී හටගෙන නිරුද්ධ වෙනවා කියන එක ඔහු දකිනවා. පින්නතුනි මෙන්න මේ පුහුණුව තමයි අපට ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේ විසින් අපට උගන්වන්න පණිවිඩය. ඉතින් පින්නතුනි මේ අපි සාකච්ඡා කරපු කරුණු වලින් තවත් මේ පින්නතුන් අහන්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. අද අපි සූත්‍ර ගානක කරුණු විස්තර කළා. මුලින් සම්බපාපස්ස ගාථාව සඳහන් කළා. ස්වර්ග මාර්ගය මොක්ෂ මාර්ගය විස්තර කළා. බුදුදහමයි අනිද්දහම අතර තියෙන සමානතාවයන් සඳහන් කළා. වෙනස්කම් සඳහන් කළා. දුකයි දුක සත්‍ය දෙකේ වෙනස සඳහන් කළා. සමුදය සමුදය සත්‍ය දෙකේ වෙනස සඳහන් කළා. ඊළඟට අර මුහුදුපත්ලේ තැන්පත් වෙලා තියෙන වගේ අපට මේ සම්බුද්ධ ශාසනයේ වටිනාම දේවල් ගැන අපි සාකච්ඡා කළා. කිංසෝකම සූත්‍රයේ උපමා අපි සඳහන් කළා. ශ්‍රවණානුත්තරී ආදී කරුණ ඇතුළත් වන අනුත්තරීය සූත්‍රය ඇතුළත් වන කරුණු අප සාකච්ඡා කළා. සතිපට්ඨානයේ සහ සතිපට්ඨාන භාවනාව කියන කරුණු පැහැදිලි කළා. මේ සියලුම කරුණු අතරින් පින්නතුනි ප්‍රධානතම දෙයක් තමයි කරණීය මෙත්ත සූත්‍රය ඇතුළත් වන කරුණු. පින්නතුනි මෙත්ත සූත්‍රය ගලත් අපි කියනවා කරණීයමෙත්ත සූත්‍රය කියනත් පුළුවන්. මේක තමයි පින්නතුනි බුද්ධිස් ඇන්තම් එක. බෞද්ධ තේමා ගීතේ. අපි නිතරම කටපාඩමේ කියන එකක් නේ. නමුත් පින්නතුනි මේකේ සම්පූර්ණ නිවන් මාර්ගය සම්පූර්ණ තමගේ පෞරුෂය දිනු කරගන්න මාර්ගය මේක තියෙනවා. සියලුම මනෝවිද්‍යාවන් ආදියෙන් සමාජ විද්‍යාවන් ආදියෙන් සාර්ථක පෞරුෂය ගොඩනගා ගන්න පුළුවන් කෙනෙක්ගේ තියෙන ලක්ෂණ සියල්ලක්ම මේ තුළ ඇතුළත් වෙනවා. එතකොට මේකේ තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දක්ෂණේන සම්පන්නෝ කියන කාරණේ. දිට්ඨියකට නොපෙමින. මොකද දිට්ඨිය කියලා කියන්නේ? මුළු ලෝකෙම ඉන්නේ දිට්ඨි දෙකක. එකක් තමයි මේ ලෝකේ දෙයක් තියෙනවා. බාහිර ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ පුද්ගලයන් මෙරි මෙරි නැවතත් ඉපදෙනවා අඛණ්ඩව යන විඥානයක් හරි තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒකට කියනවා සාස්ත්‍ර දෘෂ්ටිය කියලා. තවත් පිරිසක් කියනවා මේ කියන්නේ කිසිම දෙයක් නිට්ටය නැහැ, අනිත්‍යයි, වෙනස් වෙනවා, නැති වෙනවා, කිසිම දෙයක් නැහැ කියලා නැත යන අන්තයට වැටෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙච්ච දර්ශනයක්. බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කරනවා ස්කන්ධ පංචකය හට ගැනීම දකින කෙනා සමුදය දකින කෙනා නැත කියන අන්දයට යන්නේ නැහැ කියලා. ඒ හට ගන්න ස්කන්ධ පංචකය ස්නිකව නැති වෙන ආකාරය, නිරුද්ධ වෙන ආකාරය දකින කෙනා ඇත කියන අන්දයට යන්නේ නැහැ කියලා. පින්නතුනි මෙන්න මේ විදිහට ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් දුර වෙනට ඕන. ඊයේ දුර වෙන දර්ශනය මොකද්ද? අස්මින් සති දන් හෝති අස්මින් අසති දන් හෝති ඉමස්ස උපාදාය දම් උපච්චති ඉමස්ස නිරෝධාය රන් ඉදන් නිරුද්ධති යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යේ ධම්මා හේතුපවා තේ සං හේතුන් තථාගතෝ ආහ දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං. මේ වගේ පින්නතුනේ බුදුහාඳුරන් නොයේ වචන වලින් ඒ ඕඩියන්ස් එකට තේරෙන සිංහලෙන් තේරෙන පාලියෙන් බුදුහාම දේශනා කළා. එතකොට මේ මොන වචනකින් දේශනා කළත් පිනතුනේ ජීවිතයේ අවසානයේ තේරුම් ගන්න ඕනේ යථාර්ථය මොකද්ද? යථාර්ථය තමයි ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් ලැබුණත්, ශරීරයට පහසක් ලැබුණත්, සිතට සිතුවිල්ලක් දැනගත්තත්, ඒ මොහොතේම පෙරපසු නොවී ස්කන්ධ පංචකය හටගත්තා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ ඒ මොහොතේම නිරුද්ධ වුණා. මෙන්න මේ දර්ශනය, මෙන්න මේ එක්ස්පීරියන්ස් එකේ ඉන්න වෙලාව පුළුවන් තරම් වැඩි කර ගන්නට ඕන. මෙන්න මේ අත්දැකීම තුළ, මෙන්න මේ අවබෝධය තුළ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් සිහින්නුවණින් ඒ මොහොතට කෙනෙක් බනින්න පුළුවන්. එයාට දැනෙන්නේවත් නැහැ හුලඟක් ඇවිල්ලා ගලක වැදලා ගියා වගේ, පර්වතයක වැටිලා ගියා වගේ. ඒ මොහොතේ කෙනෙක් හොඳට ඉන්නත් පුළුවන් නරකට ඉන්නත් පුළුවන් තමන්ට දැනෙන්නවත් නැහැ මේ පැත්තට. ඒ විතරක් නෙවෙයි පින්වත්නි තමන්ගේ වයස, තමන්ගේ මහලු භාවය, තමන්ගේ ලෙඩ, තමන්ගේ මරණය සියල්ලක්ම මේ දර්ශනය තුළ ඒක නැති ඉක්මවලින්. මේ නිසයි මෙතන තාඩ කිව්වේ අජර අමර කියලා. දර්ශනේ මෙන්න මෙවැනි දර්ශනයක කෙනෙක් ඉන්නවා නම් ඔහු ජරා මරණ ඉක්මවප කෙනෙක්. මේ දැනත්තා බාහිර භෞතික දෙයක් මත යැපෙන්නේ නැහැ මේ දර්ශනය තුළ හොයන්නේ. හැබැයි මේ දර්ශනේ හිටියා කියලා පින්නතුනි බාහිර මේ දර්ශනේ දන්නේ නැති ඇත්තේ කොහො ගැටෙන්නේ නැහැ. සම්මුති සත්‍ය තුළ ඉඳගෙන කතා බහ කරන ප්‍රතිචාර දක්වනවා. කෙනෙක් අසනේ වුණාම තෙල් ටිකක් ගහන ඔළුවේ. දිත්තේ දිත්ත මත් නැංගිල නිකන් ඉන්නේ නැහැ. තෙල් ටිකක් ගහනවා, දරුවෙක් නම් හොරතල් කරනවා. දරුවන්ට උගන්වනවා, ගෙදර පිරිසිදු කරනවා, වාහනේ හොදනවා, කොණ්ඩේ පීරනවා, කුවේර ටිකක් දාගන්නවා, ලස්සන ඇඳුම් තනිනවා. ඔක්කොම කරද්දි මේ තැනත්තා මේ දර්ශනය ප්‍රඥාමති ආලෝකයේ දැල්වගෙන දුකෙන් නිදහස් වෙලින්. පින්නොතනේ මේ දර්ශනේ ඉන්න කෙනා තමයි සාර්ථකම කෙනා බවට පත් වෙන්නේ. මේ සිතවිල්ලක යම්කිසි කෙනෙක් ඉන්නව නම් ඔහුගේ ජීවිතයේ අවසාන මොහොතේ දීපු දානයක් මතක් වෙන්න පුළුවන්. රුවන්වැලි සෑය කරපු පූජාවක් මතක් වෙන්න පුළුවන්. සිරිපාදේ ගිහිලා කරපු බුද්ධ පූජාවක් මතක් වෙන්න පුළුවන්. ඒ මතක් වෙන අවස්ථාව හෝ ඒ සිටුේෂන් එකට යන්නේ නැහැ. ඔහු දන්නවා මේ හටගත් අතීත සිතවිල්ල ඇති වෙලා නිරුද්ධ යන සිතවිල්ලක් මේ දැන් දැක්කේ කියලා ඒ සිද්ධිය තුළ හිත බැස නොගෙන අභ්‍යන්තරයේ මනසේ අනිත්‍යතාවය දකිනවා. සාමාන්‍ය තැනැත්තා ලෞකික සම්මාදිතිය තුළ ඉන්න තැනැත්තා අනේ මම රුවන්වැලි සෑයට වැඳා සාදු සාදු කියලා මන්මාලාවක් දැක්ල දිව්‍ය ලෝකේ දිව්‍ය විමානයක පහළ වෙනකොට මේ තැනැත්තා අවසාන චිත්තක්ෂණය තුල හරේ ඒ සිතුවිලි අනිත්‍යතාවය දැකලා ඔහුට මොකද වෙන්නේ? ඔහුගේ මරණයත් ඔහුගේ පිරිනිවීමත් ඔහුගේ නිර්වාණ අවබෝධයත් එක මොහොතෙම සිද්ධ වෙනවා. එතනට කියනවා සමසේසී කියලා. එනිසා පින්නතුනේ හැකි තාක් දුරට මේ අනිත්‍යතාවයේ ජීවිතේ පුහුණු කරන කාලය වැඩි කරන්න. වැඩි කරන්න වැඩි කරන්න පින්නතුනේ තමන්ගේ ලෞකික කුසලයන් ඉහළම මට්ටමට දිනනවා. තමන්ට මේ ධහම තුළ ඉදිරියට යන්නට කාලය, විවේකය, පහසුකම් ටික, කල්යාණ මිත්‍රයන්, නිරෝගී භාවය මේ බොහෝ සාධක තමන් වෙත ලං වෙනවා. තමන් ළඟ ඉන්න තමන්ට කරදර බාධා කරන අය ටිකින් ටික ඈත් වෙනවා. ඇතැමිට කර්මාලෝක වශයෙන් දැඩිවම ළඟ ඉන්න පුළුවන්. නමුත් ඒවට මුහුණ දෙන්න පුළුවන් ඉදී තමන් මනස මේ පැත්තෙන් හදාගන්න කෙනෙක් බවට පත් වෙනවා. එතනට කාට ඊට පස්සේ පින්නතුනේ ඔහුගේ ප්‍රශංසාවත් නින්දාවත් දෙකම එකක් බවට පත් වෙනවා. මේකට හරි ලස්සන කතාවක් කියනවනේ අපි කලින් සඳහන් කළේ ඒක. අර කොසොල් රජතුමාගේ මාලිගාවේ ඉපදිච්ච ළමයි දෙන්නෙක් ගැන. කොසොල් රජතුමාගේ දේවියකට එක්තරා ළමයෙක් දරුවෙක් ඉපදුණු රජ කුමාරයෙක් පුතේ. ඒ ඉපදිච්ච දවසේම මාලිගාවේ සේවිකාවකට දරුවෙක් උපන්නා. ඒතර මේ දරුවන් දෙන්නා එක දවස ඉපදිච්ච නිසා රජතුමා තීරණය කර දරුවන් දෙන්නම රජ මාලිගාවේ හදන්න. හැබැයි අර සේවිකාවගේ දරුවෝ ඉන්නේ බිම පැදුරු කඩමාල්ලක. රජ කුමාරයෙන් ලස්සන ඇඳක පාසුවේ. පින්නතුනි මෙහෙම ඉන්නකොට අර ඇඳේ ඉන්න දරුවාට ජාති ස්මරණ ඥානය පහළ වුණා. ගියාත්ම ගැන බලන්න පුළුවන් ඕනම් පහළ වුණේ මේ කුඩාම කාලේ. යා බැලුව මොන පින්කම් කළද මේ පාසුවන් ටික ලැබුවේ කියලා. බලනකොට පෙනී ගිය කලින් ආත්ම භාවයක කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කලින් පැවිදිලා හිටිය කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ කාලේ මෙයා දානයක් දීලා තියෙනවා, සීලයක් රැකලා තියෙනවා, හොඳට හිතක් දිනු කළා තියෙනවා. ප්‍රඥාව දිනු කළා තියෙනවා. එතකොටම බැලුවා ඒත් එකම තවත් යාළුවෙක් තවත් ශාවිනාංශක කෙනෙක් එකටම හිටියා. එයා ওই දෙකල බැලුවා. බලනකොට මේ පැදුරු කඩමාලි නෑ. එකටම මහානකම් කරපු කෙනා. ඊට පස්සේ බැලුවා ඇයි මෙයාට මේ පහසුකම් දෙක හිමුනේ කියලා. එතකොට එදා මේ අනිත් ස්වාමීන් වහන්සේ අර පැදුරු කඩමාලි ළමෙක් පස්සෙන් හිටිය කෙනා එකල හොඳට සිල්වත් වෙヒටියා. හොඳට ප්‍රඥාව දිනු කළා. හොඳට ශ්‍රද්ධාව තිබුණා. නමුත් දානීය ප්‍රගුණ කරේ නැහැ. දන් දුන්නේ නැහැ. ඒ කාලේ අනිත් ස්වාමීන් වහන්සේ පින්නපාත කියලා අනිත්ට දානෙමත් දුන්නා. එතකොට අර ඇඳේ හිටිය දරුවා කියනවා, "හා යහළුවා කොහොමද මම ඒ කාලේ කිව්වනේ ඔබට දානෙ දෙන්නේ කියලා. දානෙ දුන්නේ නැහැ නේද?" ඒ නිසා දාන දීපු නැති නිසා ওই බලන්න අද පැදුරු කඩමාලක ඉන්නව නේද කියලා කිව්වා මෙයාට. මේ පැදුරු කඩමාලේ ඉන්න දරුවා මොකද කිව්වේ? ඕඩන් නෝන පහල වුණා. යාස් ස්මරණ ඥානේ පහල වුණේ දරුවා මොකද කිව්වේ? යාළුවා ආඩම්බර වෙන්න එපා. ඇදේ තියෙන සතර මහා භූත රූප, පැදුරු දෙන සතර මහා භූත රූප කියලා. ඔව් ප්‍රඥාවෙන් ජයගත්තා. ඒ නිසා පින්නතුනේ ප්‍රඥාවෙන් බලනකොට ඔහුට දෙකම එකයි. අපි තමයි ප්‍රඥාව නොබලන ලෝකයේ අහවලට තියෙන අහවල් ජාතිය වාහනයක් මට තියෙන අනේ පාල් එකක් එහෙම කියලා අපි දුක් වෙනවා. අහවලට තියෙන මේ වගේ ලොකු ගියක් මං ඉන්නේ පොඩි එක නේද කියලා දුක් වෙනවා අපිනේ. නමුත් පින්නතුනේ ප්‍රඥාවත් එක්ක ඉන්නකොට ඔහුට මේ දේවල් ගැටලු නෙමෙයි. ඉතින් පින්නතුනේ මේ වගේ වටිනා දහමක් අපට ලැබිච්ච දවසේ පෙසත් පොන් පොහෝ දිනේ එවැනි උත්තම සාස්ත්‍රවරයෙක් මේ ලෝකෙට නිර්මාණය වෙච්ච දවසේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ දර්ශනයක් අපට දේශනා කළේ විශාල කැපවීමකින් පින්නතුනේ. මේ දහම කියලා කියන අපි මුලින් සඳහන් කළා නිකන් සරලව ලැබිච්ච දෙයක් නෙවෙයි. මේ හැම දහම් පදයකම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ලේවල සුවඳ, දහඩියේ සුවඳ, ඒ ජීවිත පරිත්‍යාගයේ සුවඳ පින්නතුනේ. එනිසා කිසිම දහම් පදයක් අවමාන ලක් කරන්න එපා. හැම දහම් පදයකින්ම හදවතින්ම ගරු කරන්න. ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ සිවුරක් දකිනකොට ඒක සරල දෙයක් කියලා හිතන්න එපා. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අවුරුදු 10ක 20ක නිර්මාණයක් නෙවෙයි. ඇතැම්ට ආත්මව ගානක් මේ සඳහා කුසල දහම් වඩලා ප්‍රාර්ථනා කරලා මේ සිවුරක් දරාගෙන ඉන්න පින්නම් කරපු කෙනෙක්. විතරක් නෙවෙයි මේ වසර 2500 අතීතයේ තුල උන්වහන්සේලා සිල්වත්ව ගත කරමින් මේ සම්බුදු දහම අඛණ්ඩව නිර්මලව පාත්‍රා ගන්නට සුවිසාල කැපවීමක් කරෝ පිසා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පිළිමයක් දකිනකොට, දානමය පින්කමක් කරන තැනක් දකිනකොට, විහාරස්ථානයක් දකිනකොට, බණ පොතක් දකිනකොට, සිල්වත්ව ඉන්න කෙනෙක් දකිනකොට, බණක් අහන කෙනෙක් දකිනකොට හැම වෙලාවෙම හිතන්න මේ නිකන් සරල දෙයක් නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේගේ උත්සාහයේ මහත් වූ පරිත්‍යාගයේ කැපවීමක ප්‍රතිඵලයක් කිය මා දැසින් දකින්නේ කියලා ඔබ සතුටු වෙන්න. සාමාන්‍ය විදිහට ඒව සරලව හිතන්න එපා. ඒ විතරක් නෙවෙයි ඔබට පුළුවන් උපරිම දායකත්වය මේ සම්බුදු සසුන වෙනුවෙන් දක්වන්න. අතීතයේ ඔබ දන්නවා ශ්‍රී ලාංකික අතීත මව්දෙමව්පියන් රජවරු මේ රාජ්‍යෙම මේ ශාසනයට පූජා කළා. වැව්වමුණු තිමිච්චයි ඒව ශාසන පූජා කළා. කුඹුරු තිමිච්චයි ඒව පූජා කළා. ලස්සන කලා නිර්මාණ කරන්න පුළුවන් අය ඇතැම් ජීවිත කාලයක්ම අවකන පිළිම වගේ නිර්මාණ කරන්නට තමන්ගේ කලා දායකත්වය දැක්වුවා. ලස්සන කටහඬ තිමිච්ච අය බුදුගුණ කවි කියමින් බණ කියමින් මේ දහම ලෝකෙට අරන් ගියා. හොඳ බුද්ධිය තියෙන අය පොතපත ලියලා මේ දහම එකතු කළා. හොඳ ශරීර ශක්තිය තියෙන අය මේ ශාසන වෙනුවෙන් සියලුම කැපවීම දැක්වුවා. ශ්‍රී ලාංකික අතීත අම්මල තාත්තලා තමන්ට ලැබෙන දරුවන්ගෙන් ඉතාම ලස්සනම බුද්ධිමත්ම නුවණැතිම දරුවා කඳුළු සැලමින් වුණත් නිර්ලෝභීව මේ ශාසනය ජීවත් කරවන්න පූජා කළා. මෙන්න මේ පරිත්‍යාගයේ ප්‍රතිඵල විදියට පින්නතුනේ අද අපට මේ සම්බුදු දහමක් ලැබුණේ. වර්තමාන ලෝකයේ තේරවාදී බුදු දහම කියලා දෙයක් තියෙනවා නම් පින්නතුනේ ඒකට ඉන්දියානු ස්වාමීන් වහන්සේලා සැලකිලි දායකත්වයක් දැක්වුවා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ වැනි මේ 500 නමක් සුවිශේෂී දායකත්වයක් දැක්වුවා. බුද්ධ වර්ෂ 236 දී මේ බුදුදහම ශ්‍රී ලංකාවට දායක කරාට පස්සේ එතැන් පටන් තවත් අවුරුදු 220ක ආසන කාලයක් මේ දහම රැකගෙන ඇවිල්ලා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා මේ නිර්මල ථේරවාදී බුදුදහම ලෝකේ ස්ථාපිත කරන්නට ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේලා තමයි දායකත්වයේ දැක්වේ. ඒ භික්ෂුන් වහන්සේලා පිටපස්සේ පින්නතුනේ අපේ අතීත අම්මල තාත්තලා, මැතිමතිවරු, රජවරු මේ සියල්ලක්ම පිටපස්සෙන් ඉඳගෙන මේකට ශක්තිය දුන්නා. ඒ නිසාම තමයි පින්නතුනේ අද වෙන වෙසක් දිනයක් සමරනකොට වෙසක් ඩේ කියලා ලෝකේ කියනවා. වෙසක් ඩේ කියලා කියන්නේ අඩුගානේ වෛසාඛ දිනය කියලා සංස්කෘතයෙන් කියන්න තිබුණා. නැත්නම් වෙසක් දිනය කියලා බුද්ධ වචනයෙන් පාලි භාෂාවෙන් කියන තිබ්බා. නමුත් පාලි භාෂාවෙන් නෙමෙයි පින්නතුනේ කියන්නේ. මොන භාෂාවෙන්ද කියන්නේ? සිංහල භාෂාවෙන් කියන වෙසක් දේ කියලා කියන්නේ. ලෝකෙම හැම බෞද්ධයන්ම එකම තැනකට රැස් වෙලා එකම පොඩියකට රැස් වෙන එකම බෞද්ධ පොඩිය. ෂඩ්වර්ණ බෞද්ධ පොඩිය. ඒ බෞද්ධ පොඩිය කොහෙද නිර්මාණය කළේ? ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණය. ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ෂඩ්වර්ණයේ නිරූපණය කරමින් වෙසක් දේ ජාතික පොඩිය මේ දෙකම ලෝක බෞද්ධයන් රැස් වෙන්නේ සිංහල ජාතියට ශ්‍රී ලංකාවට ගරු කිරීමක් වශයෙන් දෙක පිනතුනි. ඉතින් මෙවැනි අතීතයක් අපිට තියෙනවා. ඒ අතීතය අමතක කරන්න එපා. ඒ අතීතය තුල ඉන්න නිසා තමයි ඔබටත් මේක ඔබේ පිනට වගේම ඔබේ බුද්ධියේ මේ සියලුම දේ එකතු වෙලා ඔබට මේ දහම් වරක් ප්‍රසාදේ ලැබෙන්නේ. ඉතින් මේ දහම ඔබ ජීවිතේට ලබා ගන්න ගමන් ඔබේ ලොකු වගකීමක් තියෙනවා. අනාගත පරපුර වෙනුවෙන් මේ දහම තවත් පියවරක් ඉදිරියට යන්නට ඔබට දක්වන්න පුළුවන් ඉහළම දායකත්වය ඔබ දරන්න ඕන. අනිත් දේ තමයි පිනතුනි. ඔබට ඉතාම ආදරය කරන, ඔබ ඉතාම කැමති ඥාති මිත්‍රාදීන්ට මේ දහම ඔබ දෙන්නට ඕන. ඔබට ඉන්න ඥාතීන් හිතවතුන් කොයි මොහොතේ මේ ආද කියලා දන්නේ නැහැ. ඒ අය මේ ගියාට පස්සේ ඒ අය දුගතිගාමී නොවෙන්න, දැනට ලබලා තියෙන සත්‍යයට වඩා පොඩ්ඩක් හරි ඉහළ සුගතිගාමී වෙන්නට එයාට ධර්මයෙන් අවබෝධව කළ තියෙන්නට ඕන. එදාට ඔබට අඬන්න වෙන්නේ නැහැ. ඔබේ ළඟම ඥාතීන් මිය ගියා කියලා ඔබට අඬන්න වෙන්නේ නැහැ. ඇතැම් විට ඔබට වඩා වයසෙන් අඩු අය වෙන්න පුළුවන්. ඔබ ඉදින් දෙකටින් මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ඇර පිනතුනේ හැකිතා ඉක්මනට ඔබ දෙන දානවලට ඒගොල්ලන් සහභාගී කරවන්න. ඔබ රකින්න සීලයන්ට එය සහභාගී කරවන්න. ඒ දෙකම බැරුණත් අඩු ගන්න ගෙදර ඉඳගෙන දවස් විනාඩි 5ක් හරින් බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව වගේදී භාවනාවක් කරන්න. නිකන් අකමැති නම් සල්ලි කියක් හරි දීලා හරි කරා. එයාට ඇත්තටම ආදරේ නම් පිනතුනේ. එයා මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි මේ ජීවිතේ ඉන්න කාර්ය දින පිනතුනේ අය සුවසේ මානසික සතුටෙන් ඉන්න ඔබ දකින්න කැමතින කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම දේ තමයි සම්බදානං ධම්මදානං ජිරාති කියපු විදියට සද්ධර්ම ප්‍රතිලාභය සද්ධර්ම දානයයි කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම දානය කෙනෙකුට ආහාරයක් නිවසක් ආදී දේවල් දුන්නොත් ඒක උපරිම මේ ජීවිත කාලෙ විතරයි කෙනෙකුට ධර්මයෙන් අත උදව්වක් කරවලා දෙන ඒක පිනතනේ කල්ප ගානකට ජීවිත සුගතිගාමි වෙන හේතුවක් වෙනවා. විතරක් නෙවෙයි සසරින් නික්මෙනකත් යාට ඒක අවශ්‍යතාවය යාට උපකාරයක් වෙනවා. ඉතින් අද මේ 2562 වෙනි සම්බුද්ධ පරිනිර්වාණය සිහිපත් කරන බුදු ජයන්තිය සිහිපත් කරන මේ දවසේ ඔබ උගා සතුටටපත් වෙන්න. ඉතින් මම හිතනවා ලංකාවේ ඉන්න පිනතුන්ටත් වඩා මේ රටේ මේ ප්‍රාන්තීය පිනතුන් උගා වාසනාවන්තයි. දැන් ශ්‍රී ලංකාවේ හිටියනම් වෙසක් පොයට එක දවසක් විතරයි සිල් සිල් ගන්නනි. දැන් මෙහෙන පිනතුන් වෙසක් පොයට පන්සල් 3-4ක සිල් ගන්නවා. එක එක දවස් වලට එක එක සතිවලනේ තියෙන්නේ. මෙහෙන පිනතුමයි දැන් වාග්ම වාසනාවන්තයි. එක මාස එක පොයකට දෙතුන් පලක සිල් ගන්න පිනතුන් මේ රටේ ඉන්නේ. පිනතුනි හිතන්නේ මේව නිකන් ලැබෙච්චයි කියලා. ඒ බව මු ගා සැසිරෙදි පින් කළා විතරක් නෙවෙයි ප්‍රාර්ථනා කරලා ලැබපු දේවල්. මේ සියලුම දේවල් පිටපස්සේ නිකන් නෙවෙයි ලොකෝ පින ලොකෝ ප්‍රාර්ථනාවක් ඔබේ තියෙනවා. අන්න ඒ පිනසා ප්‍රාර්ථනාව කියන එක නිතරම සිහි කරන්න. ඒ ගැන සතුට වෙන්න. ඒ ගැන හිත හිත පින්නතුනේ පුළුවන් තරම් දුරට අප්‍රමාදීව මේ දහම් තුළ ඉදිරියට යන්න උත්සාහ කරන්න. අපේ වයස යනට වඩා වේගින්, අපි දුර්වල වෙනට වඩා වේගින් අපි ඉක්මනට දහම් තුළ ඉදිරියට යන්නට ඕන. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ගියපෝ අනාථපිණ්ඩික සිටුමා කියනවා ස්වාමීන් මගේ ශරීරය හරිය අමාරුයි කියලා. ඒ අවස්ථාවේදී බුදුහාමෝ කියනවා සිටුමනේ ශරීරයේ ඇතැම් විට කායික රෝගී වෙන්න පුළුවන්. ශරීරයේ රෝගී වෙන එක එහෙම දෙයක්. නමුත් ඔබ නිරෝගී හිතක් පවත්වා ගන්න කියලා. කය ශරීරයේ වයස දයන් දෙලට වෙද්දී මහලු නොවෙන, ජරාවටපත් නොවෙන, ලෙඩ නොවෙන හිතක් හදා ගන්න කියලා. කොහොමද ලෙඩ නොවෙන හිතක් හදාගන්නේ කියන බුදුහාම දේශනා කළා. ඒකට මාර්ගය තමයි ඇස අනිත්‍යයි කියලා බලන්න, රූපය අනිත්‍යයි කියලා බලන්න, චක් විඥාන අනිත්‍යතාවය බලන්න, මේ ස්කන්ධ ධාතු ආයතන වල අනිත්‍යතාවය බලන්න කියලා දේශනා කළා. සිටුමා ඒ පණිවිඩයත් අහලා එහෙම සතුටෙන් එළියට ආවා. එනකොට සැරියොත් හාමුදුරුවන් මුණ ගැහුණම මගදී හරියම සතුටෙන් යනකොට දුකෙන් මගේ ගියේ. එනකොට හරිය සතුටෙන් එනවා. නැළේදී අංගව තමාරුයි කියලා දුකෙන් ගියේ. එනකොට හරිය සතුටින් එනවා සරියුත් හාමුදුරහනෝ සිරිතුමනි හරිය සතුටින් එනවා මොකද කියලා කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ධර්මයේ නැමති අමෘතේ මාව නැහැවෙව්වයි කියලා හරියම සතුටින් එනවා පේනතුනි මේ ලෝකයේ බොහෝ දෙනා සතුට ලබන්න කියලා පේනතුනි උංගා අමාරු දේවල් කරන්නේ හරියට බඩගිනි වෙච්ච වෙලාවක වීයට ටිකක් දෙනා වගේ කෙනෙකුට හරි අමාරුවෙන් තමයි සතුට ලබන්නේ. දැන් නිවාඩුවක් ලැබෙච්ච නැද අපි දුර යනව නේද? සතුට වෙන්නේ කියලා නේ. කොච්චර අමාරුවෙන් දේ සතුට ලබන්නේ අපි නේ? සැතපුම් ගණන් දුර ගිහිල්ලා. එතැන් මෙට ආවට පස්සේ දවස් ගණන් පීර ගන්න වෙනව නේ. පින්නතුනි එහෙම ලෝකෙකට බුදුරජාන් වහන්සේ කියනවා මණ්ඩලේ යමිදම් වික්‍රේ බ්‍රහ්මචරියන් කියලා. මේ බ්‍රහ්මචරියාව කියන එක හරියට මේ ධම්මගේ හැසිරීම කියන එක හරියට පිපාසිත කෙනෙකුට කුසගින්නෙන් ඉන්න කෙනෙකුට හරියට මීවදයක් දෙනවා වගේ කියලා. මීවදයක් දුන්නහම පින්නතුනි ආයි ලිපේ තියන්නවත් වෙන දෙයක් කරන්න ඕනේ නැහැ නේනේ. ඕන පැත්තකින් ඒක තමන්ගේ කටට දාලා තමන්ගේ පිපාසය තමන්ගේ කුසගින්න ඉක්මනටම නිවා ගන්න පුළුවන් මීවදේ. ධර්මීය සාන්දෘෂ්ටික බව කියන්නේ මේකයි පින්නතුනි. ධර්මීය අකාලික බව කියන්නේ මේකයි. අපිට තියෙන ඕන ප්‍රධානතම ලක්ෂණයක් තමයි පින්නතුනි. මේ ධර්මීය අකාලිකයි. කන්නෝයවා විපාක දෙනවා ආනිසංස ලැබෙනවා මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි මේ ධර්ම තමයි ඉක්මනටම මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලැබෙන දේ කියන විශ්වාසය විතරයි අපට ඕනේ අපි බොහෝ දෙනෙකුට තියෙන මේක නැතිකම අපි හිතන්නේ අනේ ඔක්කොම දේවල් ඉක්මනට ප්‍රතිඵල තියෙනවා ධර්මයෙන් එක්කත් ලැබෙන්නේ පරලෝකය කියලා නේ තේනදෙන ධර්ම තමයි ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන දේ ඉක්මනටම දුකෙන් නිදහස් වෙන මාර්ගය මේ ධර්ම තුල තමයි කියන්නේ ඉතින් ඒ දහම අහන අපි හුඟක් වාසනාවන්තයි. ඉතින් ඒ දහමින් දිනෙන් දින ඉදිරියට යන්නට අපි උත්සාහ ගනිමු. බුද්ධෝසෝ භගවා බෝධය ධම්මං දේශේති කියන්නේ ඒකයි. මේ අවබෝධය ලබාගත් බුදුහාඳුරෝ අපටත් මේ අවබෝධය ලබා දෙන ධර්ම දේශනා කළා. දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේශේති. ඉන්ද්‍රිය දමනය කළා වූ බුදුරජාණන් වහන්සේ අපට දැස් ගන්න ආසාද ඉන්ද්‍රිය දමනය කරන්න ධර්ම දේශනා කළා. සන්තෝෂෝ භගවා සමථාය ධම්මං දේශේති. ශාන්ත භාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ අපටත් මේ මානසික සංසිඳියාව ශාන්ත භාවය ලබා දෙනක ධර්ම දේශනා කළා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිර්වාණාය ධම්මං දේශේති. කෙලෙස් පිරිනිවන්පත් උනා වූ බුදුරජාණන් වහන්සේ අපටත් කෙලෙස් පරිනිර්වාණයට ස්කන්ධ පරිනිර්වාණයට ධර්ම දේශනා කළා. පින්නතුනේ අපේ ලෝකයේහි අපේ සදාතනික ශාස්ත්‍රවරයා සදාතනික වීරය වෙන්න ඕන බුදුහාමුදුරුවෝ අපට දිනපතාම සරියුත් හාමුදුරුවෝ ගරන් හාමුදුරුවෝ මතක් වෙන්නට ඕන දිනපතාම සද්ධර්මයේ කරුණ මෙනෙහි වෙන්නට ඕන දිනතුනි අපේ ලෝකය බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවණින් බැහැර වෙන ලෝකයක් වෙන්නට බෑ ඒකෙන් කියන්නේ අපි අනිත් වෙන කටයුතු කරන්නේ නැහැ කියලා අනිත්තර ඔක්කොම දැන් කරන මට්ටමෙම කරන්න පොඩ්ඩක්වත් අඩු කරන්න එපා ඒව කරන ගමන්ම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ට වැඩිපුර දිනයට සිහිපත් වෙන විදියට තමන්ගේ මනස හදාගන්න ඒ සඳහා කටයුතු කරන්න මේ සඳහා ඔබට මේ උතුම් වෙසක් පොහොය දින ශක්තිය ධෛර්යය නිරෝගී භාවය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අප නමින් මියගේ ඥාති උදානමෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු නියුතුම් පුණ්‍ය ධර්මයන් දෙවෙනොත් අනුමෝදන්ව සුවපත් දෙවිසුර වර්ධනය කරගන්නා ගමන් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කලක් සුරකිත්වා කියන පැතුමෙන් අපේ දෙවෙනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා රැස් කරගත් නියුතුම් පුණ්‍ය ධර්මයේ ආශංසයෙන් පිනතුනේ හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පන්නිය සැලසේවා ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් වැඩ වඩාත්ම ධර්ම මාර්ගයේ තුල ඉදිරියට යනට මේ පින්කම ආශිර්වාදයක් වේවා පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛම් බයං පන්තා ච නින්බයං සෝකම් පන්තා ච නිස්සෝකම් හොන්තු සම්දේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැඹෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.